නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි මම ප්‍රාණඝාතයෙන් වැළකීම නම්මෝ ශික්ෂාපදය සමාදන් වෙමි මම සොරකමින් වැළකීම නම්මෝ ශික්ෂාපදය සමාදන් වෙමි මම වැරදි කාම සේවනයෙන් වැළකීම නම්මෝ ශික්ෂාපදය සමාදන් වෙමි මම බොරු කීමෙන් වැළකීම නම්මෝ ශික්ෂාපදය සමාදන් වෙමි මම කේලාම් කීමෙන් වැළකීම නම්මෝ ශික්ෂාපදය සමාදන් වෙමි මම පරුස වචන කීමෙන් වැළකීම නම්මෝ ශික්ෂාපදය සමාදන් වෙමි මම හිස් වචන කීමෙන් වැළකීම නම්මෝ ශික්ෂාපදය සමාදන් වෙමි තිසරණ සහිත මාගේ මේ සීලය සංසාර දුකින් නිදහස් වීම පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට ස සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්මරුවනට. සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට. සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට. සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි අද ඉගෙන ගන්නේ සංයුත්ත නිකායේ හතරවෙනි කොටසට අයිති දේශනාවක්. මේක මතක තියාගන්න බොහොම ලේසි. මේ දේශනාවේ නම අවිද්‍යාව දුරු කිරීම ගැන වදාළ දෙසුම. ඒ කියන්නේ මේ දේශනාවේ නම අවිද්‍යා පහාන සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? මේ දේශනාව අපිට ගොඩක් වටිනවා. මොකද අපි තුලත් මේ අවිද්‍යාව තියෙන නිසා. සවැත්නුවර ජේතවනාරාමේදී මේ දේශනාව වදාළේ. එක්තරා භික්ෂුවක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා වන්දනා කරලා වාඩි වෙලා මෙන්න මේ කාරණාව විමසුවා. ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුට අවිද්‍යාව දුරුවන්නේ, විද්‍යාව පහළවන්නේ කොයි විදියට ජීවිතේ දකින්නකොටද? කොයි විදියට ජීවිතේ දැනගන්නකොටද? කොයි විදියට ජීවිතේ දැනගන්නකොටද? මොකක්ද අහපු ප්‍රශ්නේ? ඔව්, කෙනෙකුට මේ තමන්ගේ ජීවිතයේ තුල තිබෙන අවිද්‍යාව දුරු වෙලා යන්නේ, විද්‍යාව පහළ වෙන්නේ කොයි ආකාරයෙන් මේ ජීවිතය අවබෝධ කරනකොටද? කොයි ආකාරයෙන් මේ ජීවිතේ දකින්නකොටද කියලයි ඇහුවේ. කිම් මේකෙදි බුදුරජාණන් වහන්සේ වදාලා, භික්ෂුව මෙච්චරයි මේක කරන්න තියෙන්නේ. මොකද්ද? ඇස අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට, ඇස අනිත්‍ය වශයෙන් දකිනකොට අවිද්‍යාව දුරු වෙනවා, විද්‍යාව උපදිනවා. ඇසට පෙනෙන රූප අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට, ඒ රූප අනිත්‍ය වශයෙන් දකිනකොට අවිද්‍යාව දුරු වෙනවා, විද්‍යාව උපදිනවා. ඇසේ ඇතිවෙන විඥාණය අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට, අනිත්‍ය වශයෙන් දකිනකොට අවිද්‍යාව දුරු වෙනවා, විද්‍යාව උපදිනවා. ඇසයි රූපයි විඥාණය එකතු වීම, ඇසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට, ඇසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් දකිද්දී අවිද්‍යාව දුරු වෙලා යනවා, විද්‍යාව පහළ වෙනවා. ඊළඟට ඇසේ ස්පර්ශයෙන් හට ගන්නවා නම් යම්කිසි සැපක් වේවා, දුකක් වේවා උපේක්ෂාවක් වේවා අන්නේ සියලු විඳීම් අනිත්‍ය වශයෙන් අවබෝධ කරනකොට අනිත්‍ය වශයෙන් දකිනකොට අවිද්‍යාව දුරු වෙනවා විද්‍යාව පහළ වෙනවා ක්‍රමේ සරල නැද්ද ඔච්චරයි තියෙන්නේ ආයතන හයටම ওই විදිහට බුදුජානන් වහන්සේ වදාලා ක්‍රමේ සරල නැද්ද සරලයි එතකොට මෙවැනි සරල ක්‍රමයක් තිබෙද්දී අපට මේ කරා යන්න බැරි අපි මේ ජීවිතය ගැන කල්පනා කරන පිළිවෙලේ තියෙන අපහැදිලිකම නිසා අපි මේ ජීවිතයේ තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ක්‍රමයට කල්පනා කරන්නට මහන්සි ගත්තොත් අපිට මේක ඉච්චර අමාරු වන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දැන් මේක පෙන්වුවේ මොකද්ද මොකද්ද බලන්න කිව්වේ ඇස අනිත්‍ය වශයෙන් එච්චර බලන්න කිව්වේ මේකේ මේ ආයතන හයටම තියෙනවා කන අනිත්‍ය වශයෙන් බලන්න නාසය අනිත්‍ය වශයෙන් බලන්න දිව අනිත්‍ය වශයෙන් බලන්න කය අනිත්‍ය වශයෙන් බලන්න මනස අනිත්‍ය වශයෙන් බලන්න ඇහැට පේන රූප අනිත්‍ය වශයෙන් බලන්න කනට ඇසෙන ශබ්ද අනිත්‍ය වශයෙන් බලන්න නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍ය වශයෙන් බලන්න දිවට දැනෙන රස අනිත්‍ය වශයෙන් බලන්න කයට දැනෙන පහස අනිත්‍ය වශයෙන් බලන්න මනසට සිතෙන අරමුණු අනිත්‍ය වශයෙන් බලන්න ඇසේ විඥාණය අනිත්‍ය වශයෙන් බලන්න කනේ විඥාණය අනිත්‍ය වශයෙන් බලන්න නාසයේ විඥාණය අනිත්‍ය වශයෙන් බලන්න දිවේ විඥාණය අනිත්‍ය වශයෙන් බලන්න කායේ විඥාණය අනිත්‍ය වශයෙන් බලන්න මනස විඥාණය අනිත්‍ය වශයෙන් බලන්න ඊළඟට ඇසයි රූපයි විඥාණය එකතු වීම ඇසේ ස්පර්ශේ අනිත්‍ය වශයෙන් බලන්න කනයි ශබ්දයි විඥාණය එකතු වීම කනේ ස්පර්ශේ අනිත්‍ය වශයෙන් බලන්න නාසයේ ගඳ සුවඳයි විඥාණය එකතු වීම නාසයේ ස්පර්ශේ අනිත්‍ය වශයෙන් බලන්න දිවයි රසයේ විඥාණය එකතු වීම දිවේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් බලන්න කයයි පහසයි විඥාණය එකතු වීම කයේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් බලන්න මනසයි අරමුණු විඥාණය එකතු වීම මනසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඇසේ ස්පර්ශයෙන් හට ගන්නව නම් යම් සැප දුක් උපේක්ෂා විදී ඒවා අනිත්‍ය වශයෙන් බලන්න කණී ස්පර්ශයෙන් හට ගන්නා සැප දුක් උපේක්ෂා විදී අනිත්‍ය වශයෙන් බලන්න නාසයේ ස්පර්ශයෙන් හට ගන්නා සැප දුක් උපේක්ෂා විදී අනිත්‍ය වශයෙන් බලන්න දිවේ ස්පර්ශයෙන් හට ගන්නා සැප දුක් උපේක්ෂා විදී අනිත්‍ය වශයෙන් බලන්න කයේ ස්පර්ශයෙන් හට ගන්නා සැප දුක් උපේක්ෂා විඳී අනිත්‍ය වශයෙන් බලන්න මනසේ ස්පර්ශයෙන් හට ගන්නා සැප දුක් උපේක්ෂා විඳී අනිත්‍ය වශයෙන් බලන්න ඔච්චරයි මේකේ තියෙන ක්‍රමය බුද්ධ දේශනාව එතනින් මේකේ අවසන් එතකොට අපිට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ සංකීර්ණ ක්‍රමයක් නෙවෙයි එහෙනම් බොහොම සරල එකක් ඉදිරිපත් කරන්නේ නමුත් අපට ඒ සරල බවට ප්‍රවේශ වෙන්න අමාරුයි. ඒ අපේ ගුණනගාගෙන ඉන්නේ අපි සංකීර්ණ එකක්. මේ අනිත්‍ය වශයෙන් බලන්න නම් එයා බලන්නේ කොහෙන්ද? තමාගෙන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ලෝකේ එකම එක දෙයකට ගලපන්න පුළුවනි ඒ කුමකටද තමාට පවණයි මේ ධර්මයේ ගලපන්නේ තමාට මේ ධර්මයේ ගලපා බලන අතුරු මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නට බෑ තමාට මේ ධර්මයේ ගැළපුවොත් විතරයි මේ ධර්මයේ ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවල පැහැදිලිවම සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔබට මතක ඇති මහණෙනි, මේ ධර්මයේ තිබෙන්නේ කුල්ලූපමං වූ භික්කවේ දේසිස්සාමි නිත්තරණත්තාය නෝ ගහනත්තාය. මාණෙනි මේ ධර්මයේ ඔබට මේ කියා දෙන්නේ පවුරක් වගේ පාවිච්චි කරන්නයි. ඊතර වීම පිණිස, ග්‍රහණය කර ගැනීම පිණිස නොවේ. එවනම් අපිට මේ ධර්මයේ පවා තිබෙන්නේ ඊතර වීමට පාවිච්චි කරන්නයි, ග්‍රහණය කර ගැනීමට නොවේ. එහෙමනම් මේ ධර්මයට සම්බන්ධ වෙන අපි අන්නේ පැහැදිලි ඉලක්කය තුල අපි රැඳී සිටින තාක් අපිට මේ ධර්මයේ කරා යන්න පුළුවන්. මේ ඉලක්කෙන් බැහැර වුණොත් අපි කාටවත්ම මේ ධර්මයේ දියුණු කරගන්නට බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිත තුලින්ම අපි ගලප ගලප බලන්න ඕනේ. බාහිර අයගේ ජීවිතේට අපි බලෙන් ගලපවන්න ගියොත් සමහරට ඒගොල්ලෝ තරහ වෙනවා. අපිට කරන්න තිබෙන්නේ තමන්ගේ ජීවිතේට ගලපන එක. නමුත් මේ රටේ තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගලපන්න පුරුදු වෙලා තමන්ට නෙවෙයි, මොකේටද? විද්‍යාවට. විද්‍යාවට ගලපන්න පුරුදු වෙලා තියෙනවා තමන්ට ගලපන්නේ නැතුව. ක්‍රමේ හරියද වැරදිද? සම්පූර්ණයෙන්ම වැරදි. පින්වතුනි, අපි දැන් ඉස්කෝලවල ගියා, ඉගෙන ගත්තා, විභාග ලිව්වා, ඒ සුද්ධංගේ පොත් කියෙව්වා, විද්‍යාව ඉගෙන ගත්තා. කවදාවත් අපි ඒව ඉගෙන ගත්ත කියලා අපි ඒව සරණ යන්න ඕනේ නැහැ. අපි සරණ යන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. දැන් බලන්න මේ දැන් අපි දැන් දන්නවා මේ රටේ අන්‍යාගමික මතවලට මේ බෞද්ධ ජනතාව අහුවෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවානේ. ඒ අහුවෙන්නේ මිනිස්සු මෝඩ නිසාද බුද්ධිමත් නිසාද? එහෙනම් මේ මෝඩකම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න බලන්න කාලාම සූත්‍රය. කාලාම කියලා තිබුණා නියම් ගමක්. ඒ ගමේ හිටි මිනිස්සුන් හැදුණුවෙත් කාලාම කියන නමෙන්. ඒ ගමේ මිනිස්සු මේ ලංකාවේ බෞද්ධයෝ වගේ රවට්ටන්න පුළුවන් જાතියක් නෙවෙයි. ඒ මිනිස්සු ඒ ගමේ බොහොම ඥානවන්ත පිරිසක් බව තේරෙනවා. බුදුරජාණන් වහන්සේ ගමට වැඩම කළා. වැඩම කරපු වෙලාවේ ඒ මිනිස්සු රැස් වුණා. රැස් වෙලා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ගිහිල්ලා උන්වහන්සේ කරේ යම්කිසි විශ්වාසයක් ඇති වෙන්නේ නැති මේගොල්ලන්ට. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ යොමු කළා. කිව්වා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ ගමට එනවා ආගම්වල මිනිස්සු, එක එක ආගම්වල මිනිස්සු. ඇවිල්ලා අපිට ත්‍යාගි බුබ දීලා හිට කියනවා මේක තමයි ඇත්ත, අනිත්‍යව බොරු. ආ, එහෙමද කියලා අපිත් අහනවා. ඒ අය ගියාට පස්සේ වෙන ආගමික කණ්ඩායමක් එනවා. ඇවිල්ලා කියනවා අර කියාපු එක බොරු, මේක තමයි ඇත්ත. ඒගොල්ලෝ ගියාට පස්සේ තව කණ්ඩායමක් එනවා. ඇවිල්ලා කියනවා අර දෙගොල්ලම කියාපු එක බොරු, මේක තමයි ඇත්ත කියලා. භාග්‍යතුන් වහන්සේ අපි එකක්වත් පිළිගත්තේ නැහැ. අපිට සැකයක් ඇති වුණා කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියලා. අපිට මේ ගැන අපි බොහොම සැක කරනවා කියලා මේගොල්ලන්ගේ මේ ප්‍රකාශ ගැන. මිනිස්සු බුද්ධිමත්ද නැද්ද? අන්න බුද්ධිමත් මිනිස්සු. දැන් වර්තමානයේ ලංකාවේ ලෝකෙ මිනිස්සු ආ දැන් ඉස්සර මේ වගේ නෙමෙයි මිනිස්සු හරි බුද්ධිමත් කීකේ කියනවා. ඒක මොන බොරුද කියලා තේරෙනවා ඒ කාලම සූත්‍රය කියවනකොට. බුද්ධිමත් මිනිස්සු අන්න මේ කාලේ හිමුද තකරන් කෑල්ලක් දීලා කියනවා මේ අරක බොරු මේක ඇත. ආ, එතකොට එයා පිළිගන්නේ මොකක් දිහා බලලාද? තකරම දිහා බලලා. එතකොට හරිද ක්‍රමේ? එතකොට අපිට පේනවනේ මේ මිනිස්සු බුද්ධිමත් වෙලා නැහැ නේ. බුදුරජාණන් වහන්සේට මේ කියා හිටිය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපිට හරි සැකයි කිව්වා මේ ගැන. කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා කාලාවේනි හරියට හරි කිව්වා. සැක කළ යුතු තැනමයි මේ සැකකලේ. විචිකිච්ඡාව ඇති විය යුතු තැනමයි විචිකිච්ඡාව කළේ. ඔය එක එක්කෙනා කියාගෙන ආවට පිළිගන්න එපා කිව්වා. තර්කයට ගැලපුණා කියලා පිළිගන්න එපා. මා තක්ක හේතු. න්‍යායට ගැලපුණා කියලා ඒක පිළිගන්න ඕනේ නැහැ. මනයි හේතු. ඒ එක එක්කෙනාගෙන් කියාගෙන ආවා කියලා පිළිගන්න එපා. මා අනුස්ස වේන. මතවාද වශයෙන් ගැලපුණා කියලා පිළිගන්න එපා. මා දිට්ටි නිජානකාන්ති. බලාගෙන ගියම මේකත් හරිනේ කියලා පිළිගන්න එපා. මා බබ්බ රූපතාල. මේ විදිහට මේ විදිහ කියාගෙන ගියොත් නම් මේක තේරෙනවා කියලා. මා ඉතිකිරාය. එහෙම ගන්නත් එපා. මේවා අපේ પરම්පරාගතව ඉඳලා මේ පොත්වල තියෙන්නේ. මෙහෙමයි කියලා කිව්වට පිළිගන්න එපා. මා පිටක සම්පදානේන. මේ කියන්නවූ එක්කෙනා මහා පිළිගත්තු එක්කෙනෙක්. ඒ නිසා අපි පිළිගන්න ඕන කියලා එහෙම පිළිගන්න ඕනේ නැහැ කියනවා. මා සමනෝ ගරු. මේ අපේ ගුරුවරයයි මේ කියන්නේ කියලා එහෙම පිළිගන්න ඕනේ නැහැ කියනවා. කියලා බුදුරජාන් වහන්සේ කාලාමේ ඔබම තේරුම් ගන්න නිදහස් පුද්ගලයෙක් හැටියට. ඔබම තේරුම් ගන්න කිව්වා මෙන්න මේක. ඔබ විමසන්න කිව්වා මේක. කියලා කාලාමේගෙන් ඇහුවා මෙහෙම. කාලාමේනි කෙනෙකුගේ හිතේ ඇතිවෙනවා ලෝභය. මේ ලෝභය ඇතිවීම එයාටත් අනුන්ටත් යහපත පිණිසද පවතින්නේ අයහපත පිණිසද කියලා ඇහුවා. ඉතින් කාලාම කල්පනා කරලා උත්තර දෙන්න කිව්වා. දැන් ඔබෙන් ඇහුවොත් ඔබ කල්පනා කරලා උත්තර දුන්නොත් මොකක්ද දෙන්නේ උත්තරේ? අයහපත පිණිස. කොහොමද මේ තීරණයට ඔබ එන්නේ? ලෝභය මුල් කරගෙනයි මිනිස්සු ප්‍රාණඝාත කරනවා, සොරකම් කරනවා, වැරදිකාම සේවනය දෙනවා, මත්පැන් පානය කරනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, වංචනික ලෙස අධාර්මිකව සල්ලි හම්බ කරනවා. මේ ඔක්කොටම හේතුව මොකද්ද? අභ්‍යන්තරයේ තිබෙන ලෝභය. එහෙනම් ලෝභය කියන්නේ අහිත පිණිස දුක් පිණිස පවතින එකක්. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක ඒ විදිහට බලනවා මිසක් මේක එක්කෙනා කිව්වට බලන්න එපා. තර්කයට ගැලපුණා කියලා බලන්න එපා. බලන්න යහපත යහපත සිද්ධ වෙන ආකාරය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහන කාලාමයෙන්ගින් කාලාමය කෙනෙකුගේ හිතක ඇතිවෙන ද්වේෂය යහපත පිණිසද පවතින්නේ අයහපත පිණිසද පවතින්නේ කියලා හිතන්න කියනවා. අන්න එහෙම නෝණෙන් විමසනකට අපිට තේරෙනවා මේ දේශය නිසා මිනිස්සු මේ මිනි මරනවා, හොරකම් කරනවා, වැරදිකාම සේවනය දෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, අධාර්මික ජීවිත දේශය නිසා මන්තිවරු උස්සනවා. මේ ඔක්කොම එන්නේ මොකෙන්ද? හිතක ඇතිවෙන දේශය. දේශය මුල් කරගෙන මේ ඔක්කොම එක්ක ලෝභය, එක්ක ද්වේෂය. එතකොට හිත සුව පිණිසද පවතින්නේ අහිත පිණිසද? අහිත පිණිස පවතින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ විමසල බලන්න මේ හිතේ ඇතිවෙන මෝහය අහිත පිණිසද පවතින්නේ හිත සුව පිණිසද කියලා. දැන් එතකොට විමසල බලන්න තමන්ට ඉඩ දෙන්න. තමන් නොවනේ විමසනකට තමන් බුද්ධිමත් නම් තමන් අවබෝධ කරගන්නවා මේ ලෝභයත්, මේ ද්වේෂයත්, මේ මෝහයත් අහිත පිණිස දුක් පිණිස පවතිනවා මිසක් යහපත පිණිස පවතින්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා කෙනෙකුගේ සිතේ හටගන්නවා නම් ලෝභ නැතිකම. ඒක හටගන්නේ හිත සුව පිණිසද අහිත පිණිසද කියලා. හිත සුව පිණිස ඒ වෙනුවෙන් යා ප්‍රාණඝාත කරන්නේ, සොරකම් කරන්නේ, වැරදිකාම සේවනය දෙන්නේ, මත්පැන් බොන්න පටන් ගන්නෑ, බොරු කේලම් කියන්නේ, මොකක්වත් නැති නිදහස් ජීවිතයක් යාගෙනවා. ඊළඟට අහනවා කෙනෙකුගේ හිතේ ද්වේෂය නැත්තම් ඒක හිත සුව පිණිසද අහිත පිණිසද? ඉතින් කාලාමනසයන් කිව්ව ස්වාමීනි හිත සුව පිණිසයි. කෙනෙකුගේ මෝහය නැත්තම් හිත සුව පිණිසද අහිත පිණිසද? හිතසුව පිණිසයි. එහෙනම් කාලාමිනි ඔන්න ඔය විදිහට බලන්න මේ එක එක්කිනා කියාගෙන ආවා කියලා බලන්න එපා. මේ තර්කයට ගැලපුණා කියලා බලන්න එපා. න්‍යායට ගැලපුණා කියලා බලන්න එපා. මේ තමන්ගේ මතයට ගැලපුණා කියලා බලන්න එපා. පොත්වලින් ආවා කියලා බලන්න එපා. බලාගෙන ගියම මේකත් හරිනේ අරකත් හරිනේ කියලා බලන්න එපා. මේ කියන්නව කෙනා සැලකිය යුතු කෙනෙක් නෙවෙයිද කියලා බලන්න එපා. බලන්න කිව්වා නිදහසේ මේක ගලපලා තමාට. තමාම දැනගන්නවා කිව්වා මේ ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා කාලාමේනි තථාගතයන් වහන්සේ මෙන්න මේ ලෝභ දේශමෝ නැති කිරීමට ධර්ම දේශනා කරන්නේ. අලෝභ දෝසමෝ ඇති කර ගැනීමට ධර්ම දේශනා කරන්නේ. එච්චරයි කිව්වේ කාලාමවරු තෙරුවන් සරණ ගියා. එතකොට අපිට පැහැදිලිව පේනවා බුද්ධිමත් මනුෂ්‍යයා මේ ධර්මයේ තෝරගන්නේ බුද්ධිමත් පිළිවෙලකටයි. බුද්ධිහීන එක්කිනාට තහඩු කෑල්ලක් සබන් කෑල්ලක් දුන්නාම යා ඕන යා ධර්ම ඕන ධර්මයක් තෝරගන්නවා. එතන අපිට පැහැදිලිව පේනවා අන්න එහෙම ධර්මයක් තෝරගත්තට පස්සේ අන්නේ ධර්මය මා කිව්ව එක ගල්පන්නේ විද්‍යාවට නෙමෙයි, ඒක ගල්පන්නේ ආර්ථික විද්‍යාවට නෙමෙයි, සමාජ විද්‍යාවට නෙමෙයි, සංගීතයට නෙමෙයි, ගණිතයට නෙමෙයි, භූගෝලයට නෙමෙයි, ඒක ගල්පන්න මොකේදද? තමාට. තමාට ගල්පන්න නම් තමා තුළ පිහිටවන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඒකට කියන්නේ සිහිය. තමන් තුල සිහිය පිහිටවලා තමයි තමන්ට මේ ධර්මයේ ගලපන්න තියෙන්නේ. තමන් තුල සිහිය පිහිටුවා ගන්න නැතුව මේ ධර්මයේ ගලපා ගන්න බෑ. දැන් අපි ඉගෙන ගත්ත අවිජ්ජා පහන සූත්‍රයේදී ඇස අනිත්‍ය වශයෙන් අවබෝධ කරන්ට ඕන කියලා. කන අනිත්‍ය වශයෙන් අවබෝධ කරන්ට ඕන කියලා. මේව අනිත්‍ය වශයෙන් අවබෝධ කිරීම ඉබේ සිද්ධ වෙන එකක් නොවේ. මෙය තමා විසින් ඉතාම කල්පනාකාරීව සිහිය පිහිටුවීමෙන් තමන්ගේ කය ගැන, තමන්ගේ සිත ගැන, විඳීම් ගැන, මේ සෑම දෙයක් ගැනම සිහිය පිහිටුවීමෙන්ම තේරුම් ගන්න දේවල්. එතකොට පින්තුනි අපට තිබෙන දුෂ්කරතාවයේ සිහිය පිහිටුවා ගන්න තියෙන අමාරුව. සිහිය පිහිටුවා ගන්න උපකාර වෙන තව දෙයක් තියෙනවා. ඒක නැතිවීමෙන් වෙන්නේ. සිහිය පිහිටුවා ගන්න උවමනයි ධර්මයේ පෙන්නලා තියෙන විදිහට කල්පනා කිරීම. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය. අන්න එහෙම කල්පනා කිරීමෙන් විතරමයි මේ සිහිය පිහිටුවා ගන්න උවමනා කරන විදිහට මේ හිත සකස් කරගන්න පුළුවන් වෙන්නේ. එතන යෝනිසෝ මනසිකාරයේදී නැත්තම් කෙනෙක් එයාට සිහිය පිහිටුවා ගන්න බෑ. සිහිය පිහිටුවා ගන්න නැති කෙනෙක් එයාගේ මානසික ස්වභාවය එයා කවදාවත් දකින්නේ නෑ. එයාගේ කල්පනාවේ හරි වැරද්ද දකින්නේ නෑ. එයාට තේරුම් ගන්න බෑ. එහෙමනම් එයාට තේරුම් ගැනීම පිණිස කළ යුත්තේ සිහිය පිහිටුවා ගැනීම. සිහිය පිහිටුවා ගන්න මං කෝ යෝනිසෝ මනසිකාරය ඕනේ. හැබැයි ඒක තිබුණත් වීරිය නැත්තම් බෑ. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට ඕනේ ලොකු වීරියක් ඕනේ. පින්වතුනි අපි මේ ජීවත් වෙන්නේ නිවන් අවබෝධ කරන්න බාධක කරුණු ගොඩක් එක්කයි. ඒකට උපකාරක කරුණුත් එක්ක නෙමෙයි අපි ජීවත් වෙන්නේ, බාධක කරුණුත් එක්කයි. ප්‍රඥාව උපදවන්න තියෙන බාධක කරුණුත් එක්කයි අපි ජීවත් වෙන්නේ. සිහිය නුවණ දුර්වල කරන කරුණුත් එක්ක එකක් තමයි අපි ජීවත් වෙන්නේ. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට ආශාවකින් යුක්තවයි. ඒවට ආශ කළාම හිතේ ස්වභාවය මොකද්ද? ඒ ආශ කරන දේ පස්සෙම සිත ඇදල යන එක. හොඳට බලන්න හිතලා දැන් අපි යමකට ආශා කළොත් ඒ ආශ කරපු අරමුණ විසින් අපිව ගිල ගන්නවා. ඊරෝස අපේ හිතට ඒකම මතක් වෙනවා ඒකම මතක් වෙනවා අවගේම අපි ඔන්න මල් පැලයක් හිතුව ගන්න කල්පනා කළා කියලා ඊරවස්සේ අපි පාරේ ගියත් තේ ජාතිය මල් ගහක් දැක්කොත් ආ මේක තමයි මං අර හොය හොය හිටි මල් පැලි එහෙම කල්පනා කරනවා මොකද අපේ හිතට ඒකට කියන්නේ කාමච්ඡන්දය කියලා මේ වගේ ආස කරන දේම හිතට යනවා මිසක් හිතට සිහිය නෑ අපිට එතන තියෙන මිච්ඡා සති සම්මා සතියට එන්න බෑ එතකොට ඒක අපේ හිතේ තියෙන ගොඩ නැගිලා තියෙන බාධාවක් ඒ බාධාව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සිහිය දියුණු කිරීමෙන්මයි ඊළඟ එක අපේ හිතේ ඇති වෙන ගැටීම තරහ අමනාපය දේශය මෙන්න මේ දේශය තරහ ගැටීම කමනාපයක් අපේ හිතට ආවහම ඒක ක්‍රියාත්මක වෙන්නේ නීවරණයක් හැටියටයි නීවරණය කියලා කියන්නේ අපේ චිත්ත දියුණුවට අපගේ බාධාවක් හැටියට ප්‍රඥාව දියුණු කර ගැනීමට බාධාවක් හැටියට අපේ නුවණ දුර්වල කරන දෙයක් හැටියටයි ඒක ක්‍රියාත්මක වෙන්නේ දේශයක් කෙනෙකුගේ හිතේ ඇති වුණොත් අපේ හිතේ ස්වභාවය තමයි ඒ දේශ සහගත අරමුණක් ආවහම ඒ අරමුණ හිතෙන් පිළිගන්න එක පිළිගන්න අපි මොකද කරන්නේ ඊට පස්සේ ඊට අනුකූලව ඒක වර්ධනය වෙන ආකාරයට කල්පනා කරනවා ඒකට මොකද්ද කියන්නේ අයෝනිසෝ මනසිකාරය යෙදෙනවා අයෝනිසෝ මනසිකාරය යෙදෙන්න අපි අපේ සම්පූර්ණ ලෝකයේ තුල මේ දේශය හැදෙන්න පටන් ගන්නවා එතකොට අපිට පුළුවන් ද සිහිය පිහිටවන්න බෑ අපිට පුළුවන් ද නුවණ පිහිටවන්න බෑ අපිට පුළුවන් ද වීර්යය පිහිටවන්න බෑ අන්න මේවා එකක්වත් කරගන්න බැරි තත්ත්වයට අපිපත් වෙනවා අර නීවරණේ නිසා එතකොට මේවා අපේ හිතේ බාධක කරුණු හැටියට තියෙනවා දැන් සමහර අය නම් ඉන්නවා තරහක් ඇති වෙන කරුණක් ආවහම ක්ෂණින් එයා ඒක අත්හැරලා දානවා එයාගේ වාසනාව ඒක එයාගේ එතකොට හිත තියෙන්නේ එයාගේ හිතේ ඇති වෙන ද්වේෂ සහගත අරමුණ මොකක් වගේද එතකොට ජලයේ ඇඳපු ඉරක් වගේ ඒක එක පාටම නැති වෙලා යනවා එහෙම අයත් ඉන්නවා සමහර කෙනෙකුගේ හිතට ද්වේෂය ආවහම ඒක යල්ලි යල්ලි යාට මතක් වෙනවා මතක් වෙන්නේ එයා ඒකේ ආදීනව දකින්නේ එයා ඒක අල්ල ගන්නවා ඒක හිතේ පිහිටව ගන්නවා ඒ අනුව කල්පනා කරනවා එතකොට මොකද වෙන්නේ ඒ දේශයේ ප්‍රහාණ වෙන්නේ ආදීනව සලකන්නේ නැබේ එයා පහුවෙනකොට පෙළඹෙනවා ආදීනව සලකලා එයා බැහැර කරනවා ඒක ටිකක් කල් යන නිසා ඒක වැල්ලේ ඇඳපු ඉරක් වගේ සමහර කෙනෙකුගේ හිතේ ද්වේෂය එනවා එයාට මතක් වෙනවා මතක් වෙනකොට එයා ඒ ද්වේෂය වැළඳ ගන්නවා එයා දැඩි ලෙස ඒකේ පිහිටුව ගන්නවා එයා ඒකට අනුවම කල්පනා කරනවා එයා ඒක ප්‍රහාණය කරන්න දන්නේ එයා ආදීනව සිහි කරන්න දන්නේ එයා ද්වේෂය හිතක ඇති වෙන ද්වේෂය අහිත පිණිස දුක් පිණිස පවතිනවා නේද එතකොට ඉබඳු ද්වේෂයක් දැන් මගේ හිතේ හටාරන් තියෙනවා මම මේක බැහැර කරන්න ඕන කියලා හිතන්න තේරෙන්නේ නැහැ යාට. එයා ඒ දේශෙම පිහිටෝ ඉන්නවා. ඒක හරියට ගලේ කිතු ඉරක් වගේ. එතකොට බලන්න අපේ ජීවිතය තුළ අපේ හිතේ ස්වභාවය ඔය ආකාරයට හැදිලා තියෙනවා. එතකොට මේව මැඩගෙන ඕනේ අපි සිහිය දිනු කරන්න. අපි නිකන් සිහියෙන් ඉන්න කිව්වට අපිට හරි ලේසි සිහියෙන් ඉන්න කියලා කියන්න. නමුත් ඒක කරන එක්කිනා තමයි මේ හිතේ ස්වභාවය ඒ තමන්ට වුවමනා කරන ආකාරයට නෙමෙයි හැදෙන්නේ. තමන්ට එපා ආකාරයට හැදෙන්නේ. ඒ කියන්නේ තමන්ට වුවමනා නැති ආකාරයට හිත හැදෙනවා. වුවමනා ආකාරයට හදාගන්න අමාරුයි. ධර්ම මාර්ගයේදී ගොඩාක්ම කෙනෙකුට බාධා පිණිස පවතින සමාධියටයි ප්‍රඥාවටයි ගොඩාක් බාධා පිණිස පවතින සමහර කෙනෙක් ඉන්නවා බොහොම සරලව එයාට ඉතින් ගෙදර දොර අනිද්ද ලොක්කව අමතක කරන සරල ජීවිතයකටපත් වෙන්න සරල කෙනෙක් වෙන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු ඔක්කොමත් කරගෙන එයා සරල වෙලා ඉන්නා ඉන්නවා. එදිරි තරහක් නැති කර ගන්න පුළුවන් අය ඉන්නවා. ඒ කියන්නේ ඒක ගණන් ගන්න තුන ඉතින් අතහැරිනවා. ඊටතර බාධා පිණිස පවතින කරුණු දෙකක් මම දකිනවා. මේ සීයේ පිටවගෙන බාධක. එකක් තමයි නිදිමත. අලස බව. එතකොට මේ ඒක ප්‍රබල බාධකයක් හැටියට අපේ ජීවිතවල ක්‍රියාත්මක වෙනවා. භාවනා කරන්න නැතුව අපිට ඕන එකක් කරන්න පුළුවන් නේද? වාඩි වෙලා භාවනා කරන්න කල්පනා කරන ඒක ඇර අනිත් ඕන එකක් කරන්න අපිට ලේසි. අරකට අපි හිත යොමු වෙන්නේ, ඒකට හිත යොමු වෙන්නේ ඉක්මනින්ම පංච නීවරණ සංසිඳන කෙනා. ඉක්මනින්ම පංච නීවරණ සංසිඳන කෙනා ඉක්මනින්ම භාවනාවට යොමු වෙනවා. ඒ පිරිස ටිකයි ඉන්නේ, වැඩි පිරිසක් ඉන්නේ ඉක්මනින්ම පංච නීවරණ සංසිඳෙන්නේ නැති. අන්නේ කෙනා උස්සාය, වීරිය, යෝනිසෝ මනසිකාරය ආදිය තුලින්මයි පින්වතුනි මේ ප්‍රශ්නේ විසඳන්න, දුවලා විසඳන්න බෑ. භාවනා කරන ආසන මාරු කළා විසඳන්න බෑ. භාවනා පන්ති මාරු කළා විසඳන්න බෑ. භාවනා කරන කුටිය වෙනස් කළා විසඳන්න බෑ. ආරණ්‍යෙන් ආරණ්‍යයට මාරු වෙලා විසඳන්න බෑ. එහෙම විසඳනවා නම් ඉස්සල්ලාම විසඳෙන්නේ මට. එහෙම විසඳෙන්නේ නෑ. විසඳෙන්නේ කොහොමද ඒක? මේක නුවණින් කල්පනා කරලමයි, නුවණින් තේරුම් අරගෙනමයි. මෙතන හොඳ නෑ කියලා වෙන තැනකට ගියා කියලා විසඳෙන්නේ නෑ. ඒ ප්‍රශ්නේ එහෙමමයි. දිව කියලා විසඳෙන්නේ නෑ. විසඳෙන්නේ සිහිය පිහිටුවලමයි, නුවණ පිහිටුවලමයි. ඉතින් ඒක තේරුම් ගන්නකම එයා දුවනවා. ඒක තමයි හැටි. අපිට හිතෙනවා ආ මෙතන හිටියට හරි නෑ, මේ දේශ ගුණේ බලපාලා වෙන්නේ නැති. වෙන තැනකට යනවා. එතන භාවනා කරගෙන හරියන්නේ කෑම හරි නැතුව ඇති. ඔන්න වෙන තැනකට. අපි කවදාවත් අපේ මූලික ප්‍රශ්නේ අඳුනගන්න නැතුව අපි බාහිර හේතු තමයි දකින්නේ චිත්ත දියුණුවට බාධක හැටියට. ඒකෙදී අපි නෝනින් විමසලා තේරුම් ගන්න ඕනේ. මම කිව්වා ප්‍රධාන බාධක දෙකක් මම දකිනවා මේ නීවරණයන්ගෙන්. එකක් මේ නිදිමත අලස බව, අනිත් එක හිතේ විසිරීම. මෙන්න මේවා කවදාවත් දුවලා බේරෙන්න පුළුවන් දේවල් හෝ මේ ස්ථාන වෙනස් කරලා බේරෙන්න පුළුවන් දේවල් හෝ නොවේ. තමන්ම හිතාමතා, තමන්ම ඉවසගෙන, තමන්ම නුවණින් කල්පනා කර කර තමන් නැගී සිටින්න ඕන දෙයක්. ඉතින් ඒ නිසා මේ දැන් බලන්න, එතකොට අපේ හිත සකස් වෙලා තිබෙන්නේ සිහිය දියුණු කරන්න අනුබල ලැබෙන්න නෙමෙයි. එහෙනම් සිහිය දියුණු කරගන්න අමාරු වෙන්නේ. මේ ලෝකේ සියලු දෙනාම සිහිය දියුණු කරගෙන තියෙන්නේ මහන්සියෙන්. අමාරුවෙන්, උත්සාහයෙන්. ඉබේ සිහිය දියුණු වෙච්ච කෙනෙක් මට හම්බ වෙලා නැහැ. ඉබේ සිහිය දියුණු වෙන නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරයිද මෙහෙම, මහණනි මම කැමති එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ කියන මහණනි මම කැමති ලස්සන වනාන්තරයකදී කියන මහණනි මම කැමති මේ ආරණ්‍යයේ මෙන්න මෙවැනි භික්ෂුවෙක් ඉන්නවා නම්. එයා පළඟක් බඳගෙන වාඩි වෙනවා. වාඩි වෙලා ආදිෂ්ඨාන කරගන්නවා මාගේ ශරීරයේ මස්ලී වියලේවා, සම් නහර ඇට ඉතුරු වේවා, මම මේ ධර්මය අවබෝධ කරන තුරාවට නැගිටින්නේ නැහැ කියන වීරිය ගන්නයිට මං කැමතියි කියනවා. ඉතින් බලන්න අපි මේ උඩින් පල්ලෙන් අත ගාලා අපි අපේත් වැඩ කරගෙන ජාම බේරගෙන මේක කරගන්න. එහෙම වෙන්නේ නැහැ. මේකේ තිබෙන්නේ උස්සාහෙන් සිහිය පිටවලා. උත්සාහයෙන් සිහිය පිටවනා කියන්නේ ඒකයි. මොකද සිහිය කියන එක ඉබේ පිටන්නේ නැහැ. උත්සාහයෙන් පිටන්නේ. හැබැයි ඒකෙදී යාට පුළුවන්කම තියෙන්න ඕන හොඳට නුවණින් විමසන්න. නුවණින් විමසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අන්නේ නුවණින් විමසන්න පුළුවන්කම තියෙන උත්සාහයෙන් යුක්තව සිහිය පිටවන්න කල්පනා කරන එක්කෙනා අන්නේයා තමයි ටික ටික ඔන්න කය කෙරෙහි සිහිය පිටවා ගන්නවා. ඉරියව පවත්වනකට සිහිය පිට හැම දෙයකම ඕනි සිහිය. දැන් අපි ගත්තු සීල් රකින්නේ. සීල් රකින්නේ සිහිය ඕනේද නැද්ද? සිහිය ඕනේ. සිහිය ඇති වෙන්න ඉන්ද්‍රිය සංවරය ඕනේ. ඉන්ද්‍රිය සංවරය නැතුව සිහිය ඇති. මම උදාහරණයක් කියන්නම් අපි කියමු ඔන්න. ගෙදරක ෆ්‍රිජ් එකක් තියෙනවා. ෆ්‍රිජ් එකේ මොනව හරි දාලා තියෙනවා. එයා පුරුදු වෙලා තියෙන හවසට ආපු ගමන් ඇරියා මේක බැලුව මොනවද තියෙන්නේ ගත්ත මොන හරි කටේ දාගෙන හපන්න. පුරුදු වෙලා තියෙනවා කියමු. දැන් මෙයාට පොයේ දවසක් ආවා. සාමාන්‍ය පොයේ දවසේ උදේ සිල් ගත්තා. හවස සිල් පවාරණය කළා. භාග සිල්නේ. එද පවාරණය කළා. පාන කරගෙන ඔන්න ගියා ගෙදර. වෙනද වගේම ගියා වඩ ගාලා දැම්මා මල්ලි වීසි කළා පැත්තකට ගියා ෆ්‍රිජ් එකේ ඇරියා බැලුව මොනවද තියෙන්නේ කටිය දාගන්න. දැන් අපි කිව්වා මෙයා කල්පනා කළා දවසක් නැහැ. මං අද දවසේ සීලයක් රකින්නවා. කියලා යා සීල් සමාදන් වෙලා ඇතරි විකාල වෝ වෙන ශික්ෂා පදයට යා සමාදන් වෙලා කෙලින්ම යනවා ගෙදර. දැන් යාට අර පරණ වෘද්ධට යා ෆ්‍රිජ් එක ළඟට යනවා. දැන් කවුද මෙයාට සීපත් කරලා දෙන්නේ උඹ දැන් සීල් සමාදන් වෙලා ඉන්නේ කියලා. සීය පිහිටන්න ඕනේ ඉන්ද්‍රිය සංවෘත්ති එක්ක. එතකොට මතක් කිනේ ආද මම සීල් අරගෙන ඉන්නේ. එයා ඒක හිමු අතැල්ලා එනවා. එතකොට ඒක එයාගේ ඒක වීරියක් නෙමෙයිද ඒක? සීය නෙමෙයිද? එතකොට බලන්නේ සීය තිබුණ නැත්තම් කටේ දාගෙන අපල ගිල්ලට පස්සේ මතක් නා සීල් ගත්තානේ. වෙන දේවල් මම මේ කියන්නේ. ඒ එහෙමනම් බලන්න සිහිය නැත්තම් අපිට වරදින්න තියෙන අවස්ථාවල් වැඩි. මගේ පෞද්ගලික ජීවිතය තුළ මට මන මානසික කල්පනාවල් වැරදිලා තියෙනවා නම් මගේ වචනේ වැරදිලා තියෙනවා නම් මගේ ක්‍රියාව වැරදිලා තියෙනවා නම් හැම වෙලාවම සිහිය නැති වෙලාවක්. ඔබේ කොහොමද කියන්න බලන්න. සියති විච කිසි වෙලාවක වැරදිලා නැහැ. සියති සිය හොඳට සිය පිටවාගෙන ඉන්න වෙලාවක හිතට ඇති වුණා නම් අකුසලයක් කෙවලිම ප්‍රහාණය කරන්න පුළුවන්. හොඳට සිය පිටුනා ඉන්න වෙලාවක වචනයෙන් වරදින්න යනවා නම් වචනේ වලක් කරන්න පුළුවන්. කයෙන් වලක් කරන්න පුළුවන්. සිය නැති වෙලාවට බෑ. ඔබට බලන්න ඔබේ අත්දැකීම මොකද්ද? එහෙම නේද? එතකොට බලන්න එහෙමනම් මේ සිහිය පුදුම විදියට අපට අපේ ජීවිතයේදී උපකාර කරනවා. එවනම් අපි මේ නෝනින් සලක සලක සිහිය පිහිටුවා පිහිටුවමින් වීරිය පිහිටුවා පිහිටුවමින් යන්න තියෙන්නේ. එහෙමනම් මේක ගොඩනගන්න තිබෙන්නේ කවුරු තුළද? තමන් තුළ මේක ගොඩනගන්න තිබෙන්නේ. මේක බාහිර කෙනෙක් තුළ බලෙන් ගොඩනගා ගන්න යන්න එපා. බාහිර කෙනෙක් තුළ බලෙන් ගොඩනගන්නත් බෑ. ඒ නිසා තමන් තුළ දැන් කවුරුත් හිතන්න එපා. ආ මම අපේ ආමිනේ අපේ ළමයි අපේ ආච්චි සීය මුත්තා ඔක්කොම එකට සතිපට්ඨාන වඩාගෙන යන් වෙයිද? එහෙම වෙන්නේ නැහැ. සාඩ පවුලේ එක්කෙනයි. ඉතින් ඒ වගේ එකක් මේක. ඉතින් මේක බොහොම හොඳට සීය පිටවන්න දක්ෂ එක්කෙනා විතරයි මේක දිනු කරගෙන යන්නේ. එතකොට මෙයා සීය පිටුවාගෙන එයා අවිද්‍යාව ප්‍රහාණය කිරීම පිණිස නුවණ හසුරුවනවා. කොහොමද නුවණ හසුරුවන්නේ? අවිද්‍යාව කියන එක දන්නව නේද? අවිද්‍යාව කියලා කියන්නේ මේ අපි ගත්තොත් මේ අසකන්නාසේදී ශාරීරිය හිතන කතා කරන්නේ මේකම කියමු. දැන් මේ අනිත් වශයෙන් බලන්න කියලා කොටසක් තියෙනව නේද? අවිද්‍යාව කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු, ඇසේ විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවේ විඥානේ, කයේ විඥානේ, මනසේ විඥානේ, ඇසේ ස්පර්ශයේ, කනේ ස්පර්ශයේ, නාසී ස්පර්ශයේ, දිවේ ස්පර්ශයේ, කයේ ස්පර්ශයේ, මනසී ස්පර්ශයේ, ඇසේස් පර්සිං හටගන්නා විදීම කනේස් පර්සිං හටගන්නා විදීම නාසේස් පර්සිං හටගන්නා විදීම දිවේස් පර්සිං හටගන්නා විදීම කයේස් පර්සිං හටගන්නා විදීම දුක් මනසේස් පර්සිං හටගන්නා විදීම දුකක් බව දන්නේ නැහැ. දුක තමයි අවිද්‍යාව. මේක දුකක් බව, මේක අයිති දුකට බව, මේවා අනිත්‍ය බව දන්නේ නැහැ. ඒක මොකද්ද? අවිද්‍යාව. ඒ නිසා යා ඒ කෙරෙහි ඇලී වාසය කරනවා. ඒ නිසයි ඒක ආය ආයමත් හටගන්නේ. යා ඒක දන්නේ නැහැ. යා ඒ කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ වුණොත් යා දුකෙන් නිදහස්. යා ඒ වයින් නිදහස් වෙලා යනවා. යා ඒක දන්නේ නැහැ. ඒක ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. යා ඒකට වමනයි. මේකට මාර්ගයක් තියෙනවා දන්නේ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මෙයා සම්මාදිට්ඨියට එන්න ඕන. ඇවිල්ලා ඊට පස්සේ ආ වචනේ සංවර කරගෙන, කය සංවර කරගෙන, ජීවිත පැවැත්ම යහපත් කරගෙන, සිහිය පිහිටුවාගෙන, වීරිය ඇතුව මෙයා මාර්ගය සකස් කරගන්න ඕනේ. එයා ඒක දන්නේ නැහැ. ආන්නේකට කියනවා අවිද්‍යාව. ඒකට ඒ කාරණේ සම්පූර්ණයෙන්ම දුරු වෙලා හරි පැහැදිලි අවබෝධයක් කියනවා අනිත්‍ය වශයෙන් වඩන්න පටන් ගත්තහම. ඒතර අනිත්‍ය වශයෙන් මේ ජීවිතේ දකින්න කල්පනා කිරීම මේක පින්වතුනි මෙහෙම එකක්. දැන් අපි ගත්තොත් අනිත්‍ය වශයෙන් කල්පනා කරන කෙනෙක් ජීවිතේ ඔබට හිතෙන්න පුළුවන් ඒක මහා මොස්පේන්තුකමක් වෙන්න ඇති. මොකද මේ හැමතිස්සෙම අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කී කී හිතුවත් මොකද්ද මේ ජීවිතේ දකින්න තියෙන්නේ කියලා එහෙම කියන ඉන්නවනේ නේ. නමුත් බලමු රහතන් වහන්සේලා ගැන. ඔබ තේර තේරි ගාථා පොත බලන්න ඇති. රහතන් වහන්සේලා කියනවා, ඒක රහතන් වහන්සේ නමක් කියනවා, මම මේ ගංගාව ළඟට ආවට පස්සේ මං ගන්තෙර දිහා බලාගෙන ඉන්නවා. ගංගියුර පිපිච්ච ලස්සන මල් සුළඟින් සෙලවිලා ඒ මල් පිටි ගංගියුරට වැටෙද්දි හරි ලස්සනයි. මං එතන වාඩි වෙලා භාවනා කරනවා. එහෙම කියන්නේ මේ අනිත්‍ය වඩලා නිවන අවබෝධ කරගන්නයි මේ. එක රහතන් වහන්සේ නමක් කියනවා, මේ වනාන්තරයෙන්ව ලස්සන කුරුල්ල జాතියක් මොනරු කියලා. මේ කුරුල්ලන්ගේ පිල්කලඹ හරි ලස්සනයි. බෙල්ල නිල් පාටයි. මේ ලස්සන කුරුල්ල පාන්දර නැගිටලා මිහිරි හඬින් නාද කරද්දි මං ගල්ලේ නීඳගෙන වාඩි වෙලා ඒ හඬට ඇහැරිලා මං හිතේ එකඟ කරගෙන ඉන්නවා. තව රහතන් වහන්සේ නමක් කියනවා, මේ වැස්ස ගලාගෙන යන්නේ ගල ගල කියන හඬි. මේ වෙලාවට ඇත්ත කුංච නාද කරනවා. වනාන්තරයේ හුදෙකලා විකුටුවේ කුටියක ඉන්න මගේ හිත නිකම්ම කායානුපස්සනාවේ එකඟ වෙනවා. මේ බලන්න මේ හිත වඩපු අය. එහෙමනම් මේ ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ මේ ජීවිතයේ පිළිබඳ චිත්ත වෙලා එයා නිකන් අමුතු වෙලා කරකුට්ටම් ගහලා යන එකනේ නෙවෙයි. මේක ජීවිතයේ ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ මොකක්ද එතකොට? එයා සතුටින් ඉන්නවා. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් පේනකොට එයා කැමති ඒකට නොඇලී ඉන්න. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් පේනකොට, දුක් වශයෙන් පේනකොට, අනාත්ම වශයෙන් පේනකොට එයා කැමති ඒකට නොඇලී ඉන්න. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ අනිත්‍ය වශයෙන් මේක දිනු කරගන්න ගියොත් ජීවිතේ පාවෙයි, වැඩ කරගන්න බැරුව යයි, මුකුත් කරගන්න බැරුව යයි, කඩාකප්පල් වෙයි. එහෙමනම් ඉස්සල්ලාම ජීවිතේ කඩාකප්පල් වෙන්න ඕනි බුදුරජාණන් වහන්සේගේ. එහෙනම් ඉස්සල්ලාම වගකීම් අතහරින්න ඕනි බුදුරජාණන් වහන්සේ. එහෙනම් උන්වහන්සේ තමයි ඉස්සල්ලාම මේක මොන වලයක්ද කියලා බැහැර කරන්න ඕනි. උන්වහන්සේ ජීවිතේ පරිපූර්ණ අවබෝධයකින් හිටිය නිසා උන්වහන්සේ තරම් මං හිතන්නේ කවුරුත් වගකීම් දරුවා කියලා. ඉච්චර වගකීම් පිළිගත්ත කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවිතය දිහා බලපු විදිය උන්වහන්සේ බලන්න මේ ජීවිතය ආවෝද කරපු කෙනෙක් භික්ෂුණියක් හිටියා කුමාර කස්සප රාහතන් වහන්සේගේ අම්මා එතුමිය විවාහ වෙලා හිටියේ දරු සම්පතක් ලැබෙන්න මවකුසේ තිබෙද්දී ආ දැනගෙන හිටියේ නෑ භික්ෂුණියක් වුණා දැන් ටික ටික මේ මේ මාතාවගේ මවකුස මෝරායනකට මේ භික්ෂුණියගේ මේක විසඳන්න දුන්නේ කාටද දේවදත්තට දේවදත්ත ගාවට ගිහිල්ලා භික්ෂුණියක් එක්කන් යහා යන් යන් දේවදත්ත ගාවට යමු එයා දීනිය විසඳුම් ගියා ආ ඔබ පටන් ගත්තනේ අපල යන්න කියලා එළෙව්වා එළෙව්වා අඬ අඬ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා මේක බුදුරජාණන් වහන්සේ ආ පොඩ්ඩක් ඉන්න විසාකා කැඳෙව්වා විසාකා මෙන්න මේ භික්ෂුණියගේ මෙන්න මේ කතන්දරේ සම්පූර්ණම හොයලා බලලා මට කරුණු කියන්න කිව්වා විසාකාව ඔක්කොම විස්තරය අහලා කිව්වා ස්වාමීනි මේ භික්ෂුණී ඉතාම සිල්වත් කෙනෙක් ඉතාම ගුණවත් කෙනෙක් ධර්මයේ හැසිරෙන කෙනෙක් මේක මේ කලින් වෙච්ච සිද්ධියක් කිව්වා ආ එහෙනම් භික්ෂුණී ආරාමේ තියලා පෝෂණය කරන්න කිව්වා දරුවා ඉපදුනා ඒ දරුවා තමයි කුමාර කස්සප එතකොට මේ කුමාර කස්සප පොඩි හාමුදුරුවෝ අවුරුදු චූටි කාලෙම හරි හුරතල් චූටි දැන් අම්ම මව භික්ෂුණිය මොකද කළේ දරුසේනිය හසෙන් හිටියා මිස අනිත්‍යයි කියන කාරණේ සීකලේ නෑ දවසක් මේ පුංචි පුතා කුමාර කස්සප ස්වාමීන් වහන්සේ කල්පනා කළා අම්මනම් ධර්මය අල්ලන්නේ අම්මා අල්ලන්නේ මාව ආ මං දැන් අම්මට දහම් කරුණක් උගන්වන්න ඕන කියලා කල්පනා කළා මේ චූටි ස්වාමීන් වහන්සේ පින්නපාති වඩිනකට මේ මව් භික්ෂුණිය දැක්ක මේක මගේ පුතේ කියාගෙන දිව්වා ළඟට ගිහිල්ලා මෙහෙම අල්ලන්න හැදුවා පස්සට පැන්නා අම්මා කවද මෙයල්ලන්න යන්නේ කියලා සරකලා අම්මගේ හිත හොඳටම තැළුණා අනේ මගේ පුතා මට මෙහෙමද සලකන්නේ එහෙනම් ඒක අනිත්‍යයි ඔන්න හිතට වැටුණා ඊට පස්සේ භික්ෂුණිය මේක සිහි කරන්න පටන් ගත්තා අවිද්‍යාව දුරු වුණා විද්‍යාව පහළ වුණා අපේ ජීවිතවල මේ අපි දුක් විඳින්නේ ඔය කරුණ අවබෝධ නොවෙච්ච නිසා අපේ ජීවිතයේ ඔය කරුණ අවබෝධ කරගත්ත දවසට අපිත් ඒ වගේ ලෝකෙ දිහා බලනවා එහෙමනම් අපේ මේ ජීවිතේට මේ අනිත්‍ය අවබෝධ කර ගැනීම අපි සාමාන්‍ය ජීවිතයේ සීකිරීමේදී අපි තේරුම් ගන්න ඕනේ මේ ඇස කන නාසය දිව කය මනස අනිත්‍ය දෙයක් කියලා අපි තමා තුළ සීය පිටව ගන්න අපිට වෙලා තියෙන ඊට අනිත් ඊට ආත්පසින් වෙනස් එකක් අපි මේ ගොඩනගා ගන්නවා ආ මම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිද්දෙක් වුණත් කල්පනා කළොත් මමේව කතමඤ්ඤන්තු ගිහි පබ්බජිතා උබෝ මමේව කතිවසා අස්සු කිස්සා කිස්මේචි ක්‍රම තියෙනවා ඉති බාලස්ස සංකප්පෝ ඉච්ඡාමානෝ පවඩ්ඩති භික්ෂුවක් කල්පනා කළොත් මමමයි මේ ඔක්කොම කරන්න ඕන මමමයි මේ ඔක්කොම කරන්න ඕනේ මමමයි මේක ප්‍රධානිය වෙන්න ඕනේ ගිහි පැවිදි කවුරුත් මගෙන් අහලා මේක කරන්න ඕන කියලා ලාමක ඉච්ඡාමත් මාන්නියත් විතරයි කියන ඔයාට වැඩින්නේ එතකොට බලන්න භික්ෂුවකටත් හානියක් ඒක එහෙමනම් අපි කල්පනා කර යුතුයි මේ ධර්ම මාර්ගයේදී යම් යම් කරුණ පිළිබඳව අපි කටයුතු කරද්දී වුණත් අපේ ඉලක්කය තියෙන්නේ මොකද්ද? ඉලක්කය තියෙන්නේ තැනක ප්‍රධානියා වීම හෝ ඊළඟට පිරිසක ප්‍රධානියා වීම හෝ බලවතා වීම හෝ නෙවෙයි. අපේ ඉලක්කය තියෙන්නේ මොකද්ද? මේ ලැබිච්ච අවස්ථාවේ සිහිය පිහිටුවාගෙන ධර්මය අවබෝධ කර ගැනීම. මෙන්න මේ ඉලක්කේ සපුරා ගන්නට කල්පනා කරන කෙනා දසමෙන් දසමේ හරි ඒ ඉලක්කේ කරා යනවා එහෙනම් අපි හොඳට නුවණ පාවිච්චි කරන්න ඕනේ මිනිවන් මග ගමන් කරන්න සූදානම් වෙන කෙනෙක්. බංකු අපිට ගොඩාක් විට අපහසු වෙලා තිබෙන්නේ සිහිය දියුණු කිරීම. සිහිය දියුණු කළා අපි හැමතිස්සෙම සිහියෙන් බලන්න ඕන මේ ඇස අනිත්‍යයි. ඇයි ඇස අනිත්‍ය? ඇස හැදිලා තිබෙන්නේ නාම රූප වලින්. නාම රූප පත්‍ය සලායතනං සතර මා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. ස්පර්ශේ විඳීම සංඥා චේතනා ඔව් මානසිකාර ආදී දේවල් වලින් හැදිච්ච දෙයක් මේ ඇස. කනත් එහෙම හැදිච්ච එකක්, නාසයත් එහෙම හැදිච්ච එකක්, දිවත් එහෙම හැදිච්ච එකක්, කයත් එහෙම හැදිච්ච එකක්, මනසත් එහෙම හැදිච්ච එකක්. ඇස නම් අපිට එහෙම හැදිච්ච එකක් කියලා තේරුම් ගන්න නිකන් පුළුවන් වගේ පේනවා. කනත් එහෙමයි, නාසයත් එහෙම හැදිච්ච එකක් කියලා තේරුම් ගන්න පුළුවන් වගේ පේනවා. දිවත් එහෙම පේනවා, කයත් එහෙම. හැබැයි හිත, අපි හිත වැළඳගෙන ඉන්නවා මම කියලා. අපි හිත වැළඳගෙන ඉන්නවා මගේ කියලා. අපි හිත වැළඳගෙන ඉන්නවා මගේ පැවැත්ම කියලා. මේ නිසාම අපි මේ හිත අනිත්‍ය වශයෙන් බලන්න අපට තීරෙන්නේ. හිත දිහා බලන්ට උන පිටස්තරේ දිහා බලනවා වගේ. පිටස්තරේ දිහා බලන්නේ යම් ආකාරයකින්ද? පිටස්තර කැඩෙන බිඳින දෙයක් දිහා බලන්නේ යම් ආකාරයෙන්ද? අන්න ඒ වගේ හිත දිහා බලන්න ඕනේ. අන්න එතකොට තමයි තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නනේ මේ හිතේ ස්වභාවය. පන්දනම්. පන්දනම් කියන්නේ වහා සැලෙනවා. ඕනම සුළු කරුණකදී මේ හිතේ ස්වභාවය මොකද්ද? වහා සැලෙන එක. ඒතර වහා සැලෙන එකට හිත තමන් පිටස්තරයක් වගේ හිත දිහා බලන්න ඕනේ. ආ මේ හිත මෙහෙම වෙන්නේ, මම මෙහෙම වෙනවා කියන්නේ නැතුව මේ හිතේ ස්වභාවය මේකයි කියලා. යම්කිසි දෙයකින් හිත සැලෙනකොට අන්න එතනදී තමයි අපිට යම්කිසි උවමනා නිදහස් සිහිය පිටවල හිත දිහා බලන්න මේ හිත සැලෙන ස්වභාවයෙන් යුක්තයි. පන්දනම් චපලම්. මේ හිත වංචනිකයි, චපලයි. චපලයි කියලා කියන්නේ අපිට උවමනා කරනවා මේ හිත යහපත් මගේ හසුරවන්න. අපට ඕන වෙන ආකාරයට නෙමෙයි හිත ක්‍රියාත්මක වෙන්නේ. මේ හිත චපලයි. දුරක්කම් අමාරුවෙන් රැක ගන්න ඕන. දුරක්කම් කියන්නේ අමාරුවෙන් රැක ගන්න ඕන. දුන්නිමාරයන් වරදින් මුදව ගන්න තිබෙන්නේ අමාරුවෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ හිතේ ස්වභාවය තවත්. වාරිජෝ තලේ කිත්තු ඕකමෝකතේ උබ්බතු. එතකොට මේ මානසික ස්වභාවය වතුරෙන් ගොඩගත්තු මාළුවේ, වතුරෙන් අරගෙන එළියට මාළුවේ ගොඩබිමින් තිබ්බා වගේ කියනවා. එතන ගොඩබිමින් තිබ්බ මාළුවගේ ස්වභාවය මොකද්ද? එහාට මෙහාට දඟල දඟල ඉන්න එක. මෙන්න මේ වගේ කියන මේ හිත පරිපන්ද තිදං චිත්තං. මේ හිත මෙනෙක් ආකාරයට කැළඹි කැළඹි තියෙන්නේ. ඒ නිසා මේ හිතේ සකස් වෙන දේවල් අපි බැහැර කරන්න ඕනේ හොඳට සිහියෙන් පිළිතලා. එතකොට මේ ඇහත් අනිත්‍ය වශයෙන් බලන්න ඒක උපකාර වෙනවා. කනත් අනිත්‍ය වශයෙන් බලන්න ඕන. නාසයත් අනිත්‍ය වශයෙන් බලන්න ඕන. දිවත් අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ. කයත් අනිත්‍ය වශයෙන් බලන්න ඕන. සිතත් අනිත්‍ය වශයෙන් බලන්න ඕන. ඇහැට පේන රූප අනිත්‍ය වශයෙන් බලන්න ඕන. අපිට අමාරු දේවල් මේවා. ඇහැට පේන රූප අපි අනිත්‍ය වශයෙන් බලන්න පෙළඹිලා නැහැ. අපි සිය පිටවන්න ඕනේ ඉතින් මේවා අනිත්‍ය දේවල් කියලා. කනට ඇහෙන ශබ්ද අනිත්‍ය වශයෙන් බලන්න ඕන. මොකද අපේ ස්වභාවයේ මේ අනිත්‍ය වශයෙන් අනිත්‍ය හොඳට පිටලා තිබ්බනම් කවදාවත් ඒක මුල් කරගෙන අපි අමුතු දෙයක් අපේ හිතේ හදාගන්නේ නැහැ. ඊළඟට මේක තියෙනවා මේ පෙන්නලා මට මතක හැටියට සෝන මහරහතන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා භාග්‍ය බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය අවබෝධ කරපු නැති එක්කෙනාට පුංචි දෙයක් ඇස් හමුවට පැමුණුණත් ඒ අරමුණ විසින් එයාව යට කරනවා ලුකු දෙයක් ගැන කවර කතාද කියලා පුංචි දෙයක් කනට ඇහුණත් එයාට වේදන ඇති වෙන ඒ සිදුවීම පොඩි දෙය විසින් එයාව යට කරනවා ලුකු දෙයක් ගැන කවර කතාද කියනවා පොඩි දෙයක් නාසයට දැනුණත් ඒ අරමුණ විසින් එයාව යට කරනවා ලුකු දෙයක් ගැන කවර කතාද කියලා අහනවා පොඩි රසයක් එයාගේ දිවට දැනුණත් ඒ අරමුණ විසින් එයාව යට කරනවා ලුකු දෙයක් ගැන කවර කතාද පොඩි පහසක් එයාට දැනුණත් ඒ අරමුණ විසින් එයාව යට කරනවා ලුකු දෙයක් ගැන කවර කතාද ඒකට මිශ්‍ර වෙනවා ඒ කියන්නේ දැන් අපේ ජීවිතේ අපි සිහිය පිටුවාගෙන අනිත්‍ය වශයෙන් දකින්න නැත්නම් අපේ හිතේ ස්වභාවය මොකද්ද ගන්න අරමුණුත් එක්ක එකතු වෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන මේ ධර්මයේ අවබෝධ කරන එක්කෙනාගේ ස්වභාවය අවබෝධ කරපු එක්කෙනාගේ ස්වභාවය මොකද්ද අවබෝධ කරපු එක්කෙනාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබින්නේ උද්ද බින්දු යථාපි පුක්ඛරේ පදුමං වාරි යථා නලිපති උදබින්දු යථාපි පොක්කරේ නෙළුම් කොළයක වැටිච්ච වතුර බින්දුවක් වගේ පදුමං වාරි යථා නලිප්පති මේ නෙළුම් කොළයක නෙළුමක ගෑවිච්ච වතුර බින්දුවක් වගේ ඒවං මොනිනෝ පලිප්පති ඒ වගේ තමයි මොනිවරයා යදිදන් දිට්ඨ සුතං මුතේසුවා ඇහැට දකින රූපෙ ගැන කනට ඇහෙන ශබ්දෙ ගැන නාසයට දැනෙන ගඳ සුවඳ ගැන දිවට දැනෙන රසය ගැන කයට දැනෙන පහස ගැන මනසට සිතන අරමුණු ගැන පිහිටන්නේ හිතේ ඒක සෝන හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ ඇස් සමෝට ලොකු දෙයක් පැමුණුණා එයා දකින්නේ අනිත්‍ය විතරයි කියනවා කනට කොච්චර බරපතල වාහන හම්බුණත් ඒක ඒ කනට කන ඔස්සේ ජීවිතයට උරා ගන්නෑ ඒක අනිත්‍ය වශයෙන් දැකලා එතනම ඉවර වෙනවා නාසයට ලොකු දියක් ගඳ සුවඳක් දැනුණත් ඒක අනිත්‍ය වශයෙන් දැනගෙන එතනම ඉවර වෙනවා දිවට ලොකු රසයක් දැනුණත් ඒක අනිත්‍ය වශයෙන් දැකලා එතනම ඉවර වෙනවා බුදුරජාණන් වහන්සේ එක්තරා තැනක දේශනා කළා හොඳට සීය පිටුවාගෙන හොඳට වීරිය ඇතිව හොඳට විදර්ශනාවෙන් කල්පනා කරන භික්ෂුව ප්‍රණීත රස මසවුලින් යුත් ඇල්හාලි බතක් පින්ද පාතිට ලැබිල වැළඳුවා කියලා ඒක යාට ඒ රසයේ විසින් යාව යට කරන්නේ නැහැ කියනවා එදින අපිට පැහැදිලිව පේනවා හැමතිස්සෙම අපි මේ අරමුණු වලට යට වෙවි අපි ඉඳලා තියෙන්නේ අරමුණු වලට යට වෙවි අපි මේ ජීවිතේ ගෙවලා තියෙන්නේ පින්තුනි කවදද අපි මේක ජයගන්නේ මේක ජයගන්නේ අපි සිහිය දිනු කරපු දවසට වීරිය දිනු කරපු දවසට නුවණ දිනු කරපු දවසට අපි අවුරුදු කල්ප කෝටි ගන්න ගෙවුවට පස්සේ නම් මේක කරන්නේ අපි එදාට තමයි කරන්නේ අද නම් අපි මේක කරන්නේ අපි අද තමයි ජයගන්නේ මේ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන මේ ජීවිතේ සිය පිටුවා ගැනීමේ වගකීම කවුද බාර ගන්න ඕනේ තමා විසින් බාර ගන්න ඕනේ මේකට මම කියවනේ මේකට බාධක කරුණු කීපයක් ඔබට මතක දේවා ආසාව තරහ නිදිමත ආලසකම හිතේ විසිරීම සැකේ අපිට ගොඩාක් බලපාලා තියෙන හිතේ කලබල ගතිය මේ හිතේ කලබල ගතිය ආවම අපිට ගොඩක් දෙනකොට මේ කලබල ගතිය නිසා එක කරගන්න බෑ. අපි ගත්තත් ඔබට මතක ඇති වුණ අනුරාධපුර වැඩසටහන මේ වැඩසටහන වෙලාවේ 100 කෙනෙක් හිටියා. වැස්සෙ තෙමිටි මේ 100 හිත කලබල කරගන්න නැතුව ඔය හිතේ ධර්මයට සවන් දීගෙන පුතික් කැවිදිල්ල ඇද්ද 100 ගේ අතින් 100 යන් තෙමිනව නේද කියලා. ආ ඔබට දැන්ද බාව තෙමිනව මතක් වුණේ. මං අර කුඹුරු තෙමිතෙමි මේ කෙටිවි කාලයක් තිස්සේ කුඹුරු කෙටිවි තෙමිතෙමි ඒ කාලේ ඔබ මාව ඇද්දද කුඹුරෙන් මම තෙමිතෙමි හරි මේක අහනවා කියලා. අන්නේ සීය කොහොම හරි ඒ කියන්නේ කලබල නෑ යාගේ හිත. කලබල වෙච්ච එකේන ඉස්වාසුවක් නැතුව දුවනවා මිසක් මේ ධර්මයට සීය පිටව ගන්න කල්පනා කරන්නේ නෑ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ වැස්සා හෝ පෑවුවා හෝ ඒව හැමදේම ලෝකේ තියෙන දේවල්. අපිට හැමදේම මේවට මෝණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් සීය පිටව ගන්නවයි කියන කාරණේ ඉගෙන ගනින්න හැමදේම ඒක කවුරුත් උගන්වන්නේ නෑ. ඒ නිසා ඒක තමයි දුර්ලභ දේ. දුර්ලභ දේ ලැබුණාම ඉන්න තැන මොකක් වුණත් කමක් නෑ. අපි මේක හිතට ගන්න ඕන. පින්තුනි මේ යන සංසාර ගමනේදී අපි හොඳට සීය පිටවාගෙන මේක නෝනෙන් විමසා බලන්න ඕන. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් බලන්න පුරුදු වෙන්න ඕන. අනිත් එක මම ඔබට තව කරුණක් කියන්නම්. රහසක්. මොකද්ද? ඔබ මේ හිත දියුණු කරන එක අනුබිර ගහන්න යන්න එපා. ඔබ මේ සීය පිටුන එක හැමෝ බලාපන්දන් ඔබල වගේ නෙමෙයි මං බලාපන් මං මොදර සීය පිටුවාගෙන ආයින්. එහෙම කියන්න යන්න එපා. මම හොඳට අනිත්‍ය වශයෙන් මේකම සබලන මට හොඳට ප්‍රකටව පේනවා කියන්න යන්න එපා. රහසක් වශයෙන් තබා ගන්න. ඒක Tamange හෘද සාක්ෂි විතරක් දැනගත්තාම ඇති. ඒක ලෝකෙට කිය කියන්න ඕනේ නැහැ. ඒ මොකද මං එහෙම කිව්වේ? අපි ලෝකෙට කිය කියනවා කියමු. ඔන්න අපි කිය කියන උඹලා වගේ නෙමෙයි මං හොඳට සිහියෙන් ඉන්නේ. ආ මට එහෙම වරදින්නේ නැහැ. මං ඔක්කොම අනිත්‍ය වශයෙන් බල බල ඉන්නේ කියලා අපි පුරුසාරන් දොඩනවා කියමු. අපි හිත විශ්වාස කළා නේද ඒක කිය. අන්තිමට මේ හිත අපේ ප්‍රමාද දෝෂකින් නොමග ගිහිල්ලා අපි වැටෙන තැන අපිටම හොයන්න බෑ. ඒතර අර කට්ටියම අපිට උච්චං කරන්න ගන්නවා මහලු කොට කිව්ව දැන්කු වෙන්න බැරිද? හොඳම වැඩේ තමයි ඒකෙදී චිත්ත දියුණුව අභ්‍යන්තර කටයුත්තක් බවට පත් කරගන්න ඕන. ඒක ප්‍රසිද්ධ කරන එකක් නෙවෙයි. මොකද හේතුව තමන්ගේ හිත දියුණු වුණා නම් තමන්ගේ තියෙන ගුණධර්ම වලින් ලෝකෙට පිහිටක් වෙනවාමයි. අපි දියුණු වුණා කියලා අපි දියුණුවයි කියලා ලෝකෙට පෙන්නවා කියලා ලෝකෙට 아무 දෙයක් එකකින් වෙන්නේ නැහැ. අපි ඇත්තටම දියුණු වුණොත් ඒකින් අපටත් පිහිටක් තියෙනවා. අපි අසුරු කරන අයට පිහිටකුත් තියෙනවා. ඔක්කොටම පිහිටක් තියෙනවා. අපි ඇත්තටම දියුණු නොවි දියුණු කියලා කියාගෙන ගියා කියලා පිහිටක් තියෙනවාද? ඒ නිසා මේ ධර්ම මාර්ගයේ තිබෙන්නේ තනිකරම හුදෙකලා දියුණුවක්. හුදෙකලා දියුණුවක්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර රහතන් වහන්සේලා ඉඳලා තිබෙනවා කාටවත්ම හොයන්න බෑ රහතන් වහන්සේ නමක් කියලා. කවුරුවත්ම දන්නේ යම් යම් සිදුවීම් වලදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණි අස්වල් භික්ෂුව මෙන්න මේ ආකාරයට චිත්ත දියුණුවක් ලැබලා තියෙනවා කියලා. එතකොටයි සීල දිනා දන්නේ. එතකොට අපිට තේරෙනවා යාළුවෝත් එක්ක ඇසුරු කළා කියලා. මාළුවෝත් එක්ක ඇසුරු කළා කියලා. එයා එහෙම කියාගෙන යන්නේ නැහැ. එතකොට දැන් රහතන් වහන්සේලා අතරත් එහෙම චිත්ත දියුණුව ගැන කතා කළා නැහැ. කතා කළා තිබෙන්නේ ධර්මයේ ගැනයි. මම මෙන්න මෙහෙම වඩ아가න ගියා ධර්මයේ. එතකොට මට මෙහෙම සමාධියක් ආවා. එතකොට මම මෙහෙම උදාසනාව වඩ아가න ගියා. මට මෙහෙම ප්‍රඥාව දැම්මම නිදහස්. අයියෝ උඹලට තාම වැරි වුණානේ. එහෙම එකක් නෑ මේකේ. මේක තිබෙන්නේ ඒක තනිකරම අභ්‍යන්තර කටයුත්තක්. ඒක අභ්‍යන්තර දියුණුවක්. එතකොට එහෙම අභ්‍යන්ත චිත්තාභ්‍යන්තරයේ මේක ගත්තාම තියෙන වාසිය තමයි තමන් හුදෙකලා වෙන හැම මොහොතකම තමන්ට සිහියෙන් ඉන්න පුළුවන්. ඒක ලෝකෙට කියන්න ඕනේ. තමන් හුදෙකලා වෙන හැම මොහොතකම තමන් සිහියෙන් ඉන්නවා. බලන්න කල්පනා කළා මේ ලෝක මිනිස්සු ධනෙ නිසා කොච්චර නොමග යනවද? යන්නේද නොමග? යනවා. බලේ නිසා කොච්චර නොමග යනවද? යන්නේද? රූපේ නිසා කොච්චර නොමග යනවද? කටහර නිසා කොච්චර නොමග යනවද? දනුගත්කම නිසා කොච්චර නොමග යනවද? බුදුරජාණන් වහන්සේට කොච්චර ලස්සන රූපයක් තිබ්බද? නොමග ගියේ නෑනේ. ඒ තරම් මානසික දියුණුවක් කාටවත් තිබුණේ නැහැ. එච්චර මානසික බලයක් කාටවත් තිබුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ දිහා කල්පනා කරපු පිළිවෙල අපිට තවම කිට්ටු කරන්න බෑ. එච්චරට මේක නිදහස. එක්තරා අවස්ථාවක රජගහ නුවර ඉඳලා නාලන්දාව දක්වා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන වඩිනවා. වඩිනකොට ගුරුනාසී ගෝලයයි ගුරුනාසී තාපසය ගෝලයක් තාපසය. එතකොට තාපස ගුරුනාසී බුදුරජාණන් වහන්සිට ශ්‍රාවකින්ට බණිනව හොදටම. එයත් ඒගොල්ලෝ තේකම යනවා. ගෝලයා මොකද කරන්නේ? ප්‍රශංසා කරනවා. ඔන රාත්‍රී නවාතැන් ගන්න සිද්ධ වුණා. රාත්‍රී නවාතැන් ගත් විලා ඒ රැයත් බයිනවා. ගෝලයා ඒ රැ ප්‍රශංසා කරන මේ දින පහුදා පිටත් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ මොකවත් කිව්වේ නැහැ යාට. භික්ෂුන් වහන්සේලා මොකුත් කිව්වේ නැහැ. සද්දන්තු හිටියා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි අර ගුරුනාසි බැන්නනේ, මේ ගැන අපි බාර ගන්න ඕනේ නැහැ කිව්ව මේක. අපි බලන්න ඕනේ කිව්ව නෝනෙන් විමසලා ඒ බැනපු කරුණු අපි ළඟ තියෙනවද? බැලුවන් පස්සේ අපට තේරෙනවා මේ බැනපු කරුණු එකක්වත් අපි ළඟ නෑ. ඒ නිසා ඒක අපිට අදාළ එකක් නෙමෙයි යා කිය කී ඉඳලා තියෙන්නේ. ඒ නිසා ඒකෙදි අපි නිදහස්. ඒක අපිට වැඩන්නේ නෑ. එතන ප්‍රශංසා කරපු එක්කන ඒ ප්‍රශංසා කළේ අපේ තිබෙන කරුණද කියලා බලන්න. බලනකොට අපිට තේරෙනවා මේ කිව්වේ අපේ තුල තිබෙන්නා වූම කරුණ ගැන තමයි ප්‍රශංසා කරන්නේ. ඉතින් එයා ප්‍රශංසා කළත් නැතත් අපේ තුල තියෙන ඒවා නිසා ඒ ප්‍රශංසාවේ අමුතු දෙයක් නැහැ කියලා ඒකත් අතාරින්න කිව්වා. බලන්න එතකොට මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හික්මලා තියෙන පිළිවෙල. එහෙම කරන්න බෑ. මේ ඇස කන නාසය දිවකය මනස අනිත්‍ය වශයෙන් වැඩි වූ කෙනෙකුට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු අනිත්‍ය වශයෙන් අවබෝධ නොකල කෙනෙකුට එහෙම කරන්න බෑ. ඒක කරන්න පුළුවන් අනිත්‍ය වශයෙන් අවබෝධ කර කෙනෙකුටමයි. ඒ නිසා පින්වත්නි අනිත්‍ය වශයෙන් නුවණින් විමසන්න පටන් ගන්නකොට ආරම්භයේදී අපි වචනේ සිහි කරනවා මේවා අනිත්‍යයි අනිත්‍ය අනිත්‍යයි කියලා. නමුත් ඒ වගේම පස්සෙ ආ නුවණින් විමසන්න ඕනේ මේ අනිත්‍යදී අනිත් දැන් සිය පිටවාගෙන නම් ඉන්නේ මේ අනිත්‍ය අනිත්‍ය කියලා මෙනෙහි කරනදී අනිත්‍ය වෙනවා මෙයාට පේනවා. පේන අවස්ථාවල් එනවා. එතකොට යා නෝණින් විමසුනා මේ කාරණේ මේ කරුණු නිසා අනිත්‍ය වෙලා ගියා. එහෙනම් මේකේ මම කියලා හිතාගත්තට මගේ කියලා හිතාගත්තට මගේ තමාට ඕන හැටියට පවත්වන්න ඕන කියලා හිතාගත්තට එහෙම එකක් මේකේ කරන්නට බෑ කියලා. කයගෙන කෙනෙක් ඉක්මනට නිවර්දි වෙනවා. හැබැයි හිතගෙන නිවර්දි වෙන්නේ නැහැ. මොකද හිතගෙන හැමතිස්සම අපි හිතාගන්නේ මම කියලාමයි. ඒ නිසා මේකට අපිට ලොකු වීරියක් ලොකු නෝනක් ලොකු සීයක් ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එකයි සීය දිනු කර කර සීය දිනු කර කර අපිට හොඳට සමාධියක් හිතේ පිහිටවාගෙන අපි නෝනින් විමසන්න පටන් ගත්තොත් සමාධියක් තිබුණා හෝ නැතා හෝ අපි නුවණින් විමසන්න පටන් ගන්න ඕනමයි. මොකද කල්පනා කරලා බැලුවොත් එහෙම අපේ ජීවිතවල යම් දියුණුවක් චුට්ටක් හරි ලැබිලා තියෙනවා නම් දශමකින් හරි ඒක ලැබෙන්නේ නුවණින් විමසීම නිසා වෙන කරුණක් නිසා නොවේ. එතකොට නුවණින් විමසීම නිසා නම් අපිට ලැබෙන්නේ ඒ නුවණින් විමසපු වෙලාව අපි සිහිය පිහිටපු වෙලාවක් අපි වීරිය පවත්වපු වෙලාවක් අපේ හිතේ ශ්‍රද්ධාව තිබිච්ච වෙලාවක්. එවනම් අපි හැමතිස්සෙම වීරිය පවත්වනවා නම් හැමතිස්සෙම සීය පවත්වනවා නම් අපි ඉරියව් ගැන කනබන වෙලාවට අදිනි පළඳින වෙලාවට ගවම් බිමන් යන වෙලාවට ඒ වගේම වැසිකිලි කැසිකිලි කරන වෙලාවට හැමතිස්සෙම සීය පවත්වන්න අපි කල්පනා කරනවා නම් අපිට හැමතිස්සෙම ජීවිත අවබෝධයට අවස්ථාවක් සකස් වෙනවා. නමුත් අපි ඒක කල් දානවා නම් බෑ, මට කරන්න බෑ. මට මේ වෙලාවක් නෑනේ. මට කොහෙද විවේකයක්? මට කොහෙද මේකට අවස්ථාවක්? ඒක අපි එහෙම මගහැරියාට අපට වමනානං අවස්ථා ඕනෑ තරම් තිබේ. අපි කවුරරිකෝතිම හරි කෑම්බියෙන් ඉදිංගිටින් ඔක්කොම සමග සිංගප්පූරු ටිකට් එකක් දෙනවා හතියකට. කවුද යන්න කැමති කිව්ව? විවේකයේ ඕනෑ තරම් තියෙනවා. ඒ මොකද අපේ හිතේ අදහසට ඒක ගැළපිලා යනවා. මේක අපේ හිතේ අදහසට නිකම්ම ගැළපිලා යන්නේ නැහැ. මේක අපි උවමනාවෙන්ම උවමනාවෙන්ම බලෙන් ගලප ගන්න ඕන. කාලයක් ගියාට පස්සේ තමයි මේක ටික ටික ටික හිතේ පිටන්නේ. ඒ නිසා කෙනෙක් එකපාරටම මේ ධර්මයට ඇදිලා යන්නේ නැත්තේ. හැබැයි නුවණ තියෙන එක්කෙනා මේ ධර්මයේ තේරුම් ගන්න කල්පනා කරනවා. ඒ නිසා පින්තුනි අපි කල්පනා කරන්නට ඕන අපේ ජීවිතේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න තියෙන එකම ක්‍රමය සිහිය පිටුවා ගැනීමද. බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් කියව භාග්‍ය බුදුරජාණන් වහන්සේ මේ ශාසනය බොහෝ කාලයක් පවතිනට හේතු වන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශාසනය බොහෝ කාලයක් පවතිනට හේතු වන්නේ මාගේ ශ්‍රාවකයන් සිහියෙන් ඉඳීම. එතකොට ශ්‍රාවකයන් සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ කය ගැන සිහියෙන් ඉන්නවා නම්, විඳීම් ගැන සිහියෙන් ඉන්නවා නම්, සිත ගැන සිහියෙන් ඉන්නවා නම්, මේ ආයතනවල පංච උපාදානස්කන්ධ ආදී සිහියෙන් ඉන්නවා නම් බුද්ධ ශාසනයේ පවතිනවා. එහෙමනම් අපිට මේ බුදු සසුන දිනු කරන්න තියෙන එකම දේ මොකද්ද? සිහියෙන් ඉන්න අපි පුරුදු වෙන එක. මොකද අපි සිහියෙන් ඉන්න ඉන්න තමයි මේ ධර්ම කරුණවල ප්‍රයෝජනේ තියෙන්නේ. ධර්ම කරුණ හිතට ගලප ගන්න, ජීවිතයට ගලප ගන්න පුළුවන් වෙන්නේ එහෙමයි. හැබැයි ධර්මයේ මතක තියෙන්න ඕන. ධර්මයේ මතක නැත්තම් සිහිය පිටවා ගන්න ඒත් බෑ. වැටුණට පස්සේ නැගිහිටින්න බෑ ධර්මයේ මතක නැත්තම්. ධර්මයේ මතක තිබෙනවා නම් දහම් පාඩයක් සියයට නගාගෙන ආ බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට පින්නාව දාලා කියලා සියයට නගාගෙන ඊට පස්සේ ඒ අනුකූලව කල්පනා කළා. එයා සිය දිනු කරනවා. ආයමත් ඉදන්ට එනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ ඌමනයි ධර්මයේ අහලා මතක තියාගන්න ඕන. දරාගන්න ඕන. එදුණ තමයි ආය ආය මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ දන්නවා ඒ ධර්මයේ පොඩ පොඩ හරි වමනා කරන කාරණාවල් මතකෙට ගන්න ඕන. ඒ මතකෙට ගත්තාම තමයි ඒක සම්පූර්ණයෙන් අපේ ජීවිතයේ සිහිය පිණිස උපකාර වෙන්නේ. එහෙම නැත්නම් ධර්ම කාරණාව මතකෙට ගන්න බැරි නම් අපි වැටිච්ච වෙලාවක අපේ හිත නොමග ගිය වෙච්ච වෙලාවක අපිට නැගී හිටින්න බෑ. අවගේම අපි අපිට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා බලාපොරොත්තු වෙච්ච නැති විදිහේ ප්‍රශ්නයක් ඇති වෙලා අපිට බලවත් කම්පාවක් ආවා, පීඩාවක් ආවා, හිතේ දුකට කරුණක් යෙදුණා. අපිට කියන්න කෙනෙක් නැහැ. අපිට බලන්න පොතකුත් ළඟපාත නැහැ. අහන්න බණපටියකුත් නැහැ. එතකොට පිහිට මොකද්ද? තමන්ට ධර්ම කාරණාවක් මතක තිබුණා නම් ආනේ මතක තිබිච්ච දහම් කරුණ තමයි පිහිටවන්නේ. ඒ නිසා මේ ධර්මයේ මතක තබාගෙන සිටීම කියලා කියන්නේ ජීවිතයේ පුදුම විදියට පිහිටවෙන එකක්. මොකද අපි බාහිර කෙනෙකුගේ උපකාරයක් කැමතිස්සෙම බලාපොරොත්තුෙන් හිටියාට ඒ උපකාර නොලැබෙන අවස්ථා අපිට ඕන තරම් තියෙනවා. ඒ වෙලාවට අපිට පිහිටවෙන්නේ අපි හිත තුල ගොඩනගිච්ච එක. ඒ නිසා අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ බාහිර කෙනෙකුගේ ඇඟේ ඉල්ලලා මේක දිනු කරන එක නෙවෙයි. එහෙනම් තමා තුල සිහිය පිහිටවාගෙන මේක දිනු කරන එකයි. තමා තුල සිහිය පිහිටවාගෙන දිනු කරන දේ ඇති කරගත්තොත් මට උනත් ඉස්සර තිබුණේ නැහැ ඒ හැකියාව. මම මුල් කාලේ හිටියේ මම ඉතින් ওই ධර්මයේ කියා දෙන ස්වාමීන් වහන්සේලා ඇසුරු කරාම මං ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාගෙන් වෙන් වෙන්න කැමතුනේ නැහැ මුල් කාලේ. මං ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා ළඟ ඉන්නම ඕන ධර්මය අල්ලගන්න කියලා. පස්සේ මට තේරුම් ගියා නෑ නෑ නෑ මේකේ තියෙන හැම නෙමෙයි. තමන්ට ඕන තමන් විසින්ම ඇති කරගන්න දහම් දැනුම මේ සිහියෙන් පිටවාගෙන බලන එකයි. එදාට තමයි තමන් මේක නියම විදිහට අල්ලන්න කියලා. මේ ධර්මයේ එහෙම එකක් තියෙනවා. හැබැයි මේකෙදි කල්යාණ මිත්‍රිය ආශ්‍රය කරන්න ඕනේ, ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ධර්මයේ හැසිරීම කියන එක හුදෙකලාව දියුණු කරගන්න ඕනේ. හැබැයි දියුණු කරගන්නකම් ඕමනයි. කල්යාණ මිත්‍රය කියන කෙනා නිරන්තරයෙන්ම ඕමනයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙනවා, පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලට පවා ධර්ම කරුණු විනය කරුණු විසඳ ගන්න තේරෙන්නේ නැත්නම් එයා තේරුම් ගන්න තුරාවට දිවි ඇතිතෙක්ම වැඩිහිටි ගුරුවරු ගාව ඉන්න ඕන කියලා. එතකොට අපිට ඒකෙන් පැහැදිලිව පේනවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය උවමනයි. නමුත් උවමනා තමන් ස්වාධීනව මේක ගොඩනගා ගැනීමටයි. ඉතින් ඒ නිසා ඒ අවස්ථාව අපි හොඳට අඳුන ගන්න ඕනේ. මේ ධර්මය දියුණු කරන්න මේක ගොඩනගා ගන්න අවස්ථාව අපි හොඳට අඳුනාගෙන අපි මේ සිහිය දියුණු කරන අවස්ථාව ලබා ගන්න ඕනේ. ඒක තමයි ඌපනායික. ඌපනායික කියන්නේ තමා තුළින් දකින නිසා ඌපනායික වී සදහම්. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අපේ තුල සිහිය පිහිටුවලක් සිය පිහිටුව පිහිටුව තේරුම් ගන්න කල්පනා කරාම තමයි ඇත්තටම මේ ධර්මය අපි අවබෝධ කරන්නේ. ඒ නිසා එමනම් මේ ධර්මයේ සැබෑම සාක්ෂිකාරයා විය යුත්තේ කවුද? තමාමයි. තමාමයි. එබැයි ඒ සාක්ෂිකාරයා තමා වෙනවා මිස අනුන්ට කියලා අනුන්ගෙන් ගන්න එපා ප්‍රශංසා. තම්පිකම අපි කෙනෙකුට කියනවා මම දැන් මෙච්චර මෙච්චර මෙහෙමයි වගේ සමාධිය වැඩුණා දැන් මේ අනේ නං ඔයා දැන් සෝවාන් වින්ද ඇති. අර ඒක අහගන්නනේ කියන්නේ. ඒක අහගන්නේ කියන්නේ මම මෙහෙම කළා, මම මෙහෙම මෙහෙම මේ සමාධිය දියුණු කළා, මම නෝණෙන් විමසගෙන යනකට මට මේක නිකන් කුඩු කුඩු වෙලා ගියා අවබෝධ වෙන්න පටන් ගත්. හා එහෙනම් ඔයාට අසවඥාන් ලැබිලා වෙන්නේ ඇති. එතකොට එයාගේ අර ඒ කියන්නේ යා මොකේදද? අර අර කහ ගන්න. ඊට පස්සේ යාට දැන් ඔටුන්න හම්බ වුණා, දාගත්ත ගියා. වැඩක් නෑ. එහෙම නෙමෙයි මේක කරන්න ඕනේ. එක්තරා අවස්ථාවක තියෙන උග්ග සිටුතුමා බුදුරජාණන් වහන්සේ ඉග්ග සිටුතුමාගේ ගුණ වගයක් කියනවා. උග්ග සිටුතුමා මේ වගේ හත්තාලවක උග්ග. මෙන්න මේ වගේ ගුණ සම්පත්තවල යුක්තයි කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා ඒ හත්තාලවක උග්ග මොන ගැහිලා මාර්ගපාලලාභී කෙනෙක් මොන ගැහිලා කියනවා මේ ඔබ ගැන බුදුරජාණන් වහන්සේ ගොඩාක් ප්‍රශංසා කළා කියනවා. අනේ ස්වාමීනි එතන කවුරුත් හිටියද? කවුරුත් හිටියේ නැහැ කියනවා. එහෙනම් කමක් නැහැ. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මොන ගැහිලා කියන ස්වාමීනි උග්ග සිරිතම මොන ගැහුණා? අපි එයාට ප්‍රශංසා කළා ඔබ ගැන බුදුරජාණන් වහන්සේ මෙහෙම මෙහෙම කියනවා කියලා. එතකොට එයා අහනවා ස්වාමීනි මේ වෙලාවේ පිට කවුරුත් හිටියද කියලා. කවුරුත් හිටියේ නැහැ. එහෙනම් කමක් නැහැ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදලා එහෙනම් ඒක ඊළඟ ගුණේ හැටියට සලකන්න කියනවා. අන්න ධර්ම මාර්ගයේ දියුණු කරන ආකාරය දැක්කනේ. එතකොට ඒ විදිහට තමයි මේ ධර්ම මාර්ගයේ දියුණු කරන්න තිබෙන්නේ. ඒක හරිම ලස්සන එකක්. ඒක රහසක් නෙමෙයි ඒක. රහස කියන්නේ ඒක නෙමෙයි. රහස කියන්නේ අපි භාවනා කළා, කමටහන් ගත්තා. කමටහන් අරගෙන අපි ඒක කියන්නේ. ඒ කමටහන දෙන එක්කෙනා විතරයි ඒක අහන්නේ, වෙන කෙනෙකුට අහන්න තහනම්. ඒක රහස් බණ. මේකේ මොනේ අපි එලිපිට ධර්මයේ කතා කරනවා, ධර්මයේ සාකච්ඡා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ සමාධිය විස්තර කරලා තියෙන මෙහෙමයි කියලා අපි කියනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව විස්තර කරලා තියෙන මෙහෙමයි කියලා කියනවා. දැන් අපි මේ විස්තරය කෙලිපිට මේ කියන්නේ ඔක්කොම. අවිද්‍යාව ප්‍රහාණය කිරීමට, විද්‍යාව පුදීමට එනම් වඩන්න ඕනේ අනිච්ච සංඥාව. අපි ප්‍රාර්ථනා කළොත් අනේ අපේ අවිද්‍යාව දුරු වේවා, විද්‍යාව පහළ වේවා, කිසි දවසක සිදුවේද? ඒක හරියට අපි අඳුරක ඉන්නවා, එළියක් දැල්වන්නේ නැතුව, එළිය පත පත. අපි අඳුරක ඉන්නවා, එළියක් දැල්වන්නේ නැතුව, අඳුර දුරු වේවා, එළිය පහළ වේවා කිකි. කවදාවත් නමුත් අපි හිතාමතා එළිය ඇති කරගත්තොත් අඳුරිවරයි. ඒ වගේ මේ ධර්මමාර්ගය දියුණු කිරීමේදී අපි හිතාමතා සිහිය දියුණු කරන්න කල්පනා කරන්න ඕනේ. ඊළඟ එක තමයි සිහිය දියුණු කරන්න කෙනෙකුට උපකාර වෙනවා සක්මන් කරනකොට සිහියෙන් ඇවිදින එක. බොහෝ ගෙවල් දුරවල සක්මන්මලු නැහැ නේද? ඒ නිසා ඒ අය යම් කිසි සමහර ගෙවල් වල සාලේ තියනවා ලොකුවට ඒවැය පුළුවන් සක්මන් කරන්න ටිකක් පුරුදු වෙන්න පුළුවන්. ගෙදර කට්ටිය ධර්මඥානය හොඳට තියෙනවා නම් ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ බණ භවනා කරන වෙලාවක් සකස් කරගෙන තියෙනවා නම් මුළු ගෙදරම කට්ටියට බාධාවක් නැහැ. එහෙම නැත්තම් මේක රහසි තමයි කරන්න වෙන්නේ. ඇයි ගෙදර ඔක්කොම බඩු ටික එහෙට මෙහෙට ජුට්ටක් කරලා සක්මන් මල්ලුව කදා සක්මන් කරන්න ගත්තොත් එimhe ගී මැද්දි ළමයි බය වෙනවා. ආ අම්මා ගිහිල්ලා ආවා කියයි. අම්මා පටන් ගත්තා කියයි. ඔව් හිතන්නේ මේක සනීප නැති වෙලා තමයි මේ කියලා. ඒ තරම්ම සැකීම් බලන්නේ. ඒ තරම්ම විචිකිච්ඡාවෙන් බලන්නේ. ශ්‍රද්ධාවෙන් බලනවට වඩා තියෙන්නේ විචිකිච්ඡාවමයි. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ විචිකිච්ඡාව කියන්නේ මොකද්ද? නිසකේ කියන්නේ සංයෝජනයක්. සක්කාය දිට්ඨිය වගේම එකක්. ඒ සක්කාය දිට්ඨිය කියන්නේ සංයෝජනයනේ. සංයෝජනය කියන්නේ මොකද්ද? බැඳලා තියෙනවා. දැන් සංයෝජනයේ උපමාවට මොකද්ද පෙන්වන්නේ? ආර සුදුහරකගේ කළුහරකගේ උපමාවනේ. සුදුහරකයි කළුහරකයි එකට ගැට ගහලා තියෙනවා ලණුවකින්. එතකොට සුදුහරක යනවා හයියෙන්. එතකොට කළුහරකට යන්න වෙනවා. මොකද? ලණුවෙන් බැඳලා තියෙන නිසා. කළුහරක හයියෙන් යනවා. එතකොට සුදුහරකට යන්න වෙනවා. මොකද? එතකොට පිටින් පේන්නේ කළුහරක සුදුහරකව ඇදගෙන යනවා වගේ. සුදුහරක කළුහරකව නමුත් මේ දෙන්නම ඇදගෙන යන්නේ කඹෙන්. කඹේක ලිහිපු දවසර දෙන්න දෙපැත්තට යනවා නිදහසේ. ඒ වගේ විචිකිච්ඡාව කියලා කියන්නේ කඹේකට වඩා බැඳිච්ච එකක්. සැකේ කියන්නේ ඒ වගේ එකක්. අපි හොඳට දැනගන්න ඕන මේවා නීවරණ හැටියට තියෙනවා. සංයෝජන හැටියට, බන්ධන හැටියට මේ හිතේ තියෙනවා. ඒතර මේවා නැති වෙන ආකාරයට සිහිය පිටවගෙන නුවණ දිනු කරගෙන ධර්මඥාන දිනු කරගෙන යන ගමන් කරන්න තියෙනවා. මට තේරලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. හොඳට නුවණින් විමසීමස කල්පනා කරන කෙනෙකුට විස්මිත අවබෝධී පොත. ඊළඟට අපේ බුදු සම්විදුතාම වැඩ වෙසිති සුත්ත නිපාතී පොත. ඊළඟට යාමානියොතට රහතන් වහන්සේලා මේවා නිරන්තරයෙන් පරිශීලනය කරනවා නම් එයාට සෑහෙන දුරට සිහිය දියුණු කරන්ටත් දුණ දිරුග දුණ කරන්නත් උපකාර වෙනවා. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා බොහොම උපකාර වෙනවා. මොකද හේතුව අපි නිරන්තරයෙන්ම ඒ ධර්මයේ උපකාර ගන්නට ඕන. මට හොඳට මතකයි මට ධර්මඥානෙ හොඳට වැඩුණේ කොහේදද කියලා. මම සමහර ආරණ්‍ය වල ඉන්නකොට ඒ ආරණ්‍ය මගේ කුටියේ තියෙන්නේ පාත්‍රේ සිවුරු දෙකයි වතුර එකයි විතරයි. මම මේ පුස්තකාල තියෙන පොත් තියෙන මම මේ පොතක් අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා බොහොම නිදහසේ භාවනාත් කරගනිමි. මම මේ පොත කියවනවා. කියවලා මේ කරුණ මගේ මම ඇක්සස් පොතක් තියාගෙන හිටියා. ඒක තමයි මම සටහන් කරගන්නේ අවශ්‍ය දේවල්. සටහන් කරගත්තු කාරණා මම ආය ආය තිමසිමස බලනවා. ඒ බල්ල මේ පොත සුමානයක් විතර තියාගෙන හොඳට කියවලා තමයි මේ පොත ගෙහින් තැම්පත් කරලා වෙන පොත් වහන්සේනමක් අරන් එනවා. ඒ එබඳු වැඩපිළිවෙලක් මම කාලයක් කරපු නිසායි මට යම්කිසි ධර්මඥානයක් ලැබුණේ. ඔබත් ඔබ වුණත් යම්කිසි ධර්මඥානයක් ලබා ගැනීම පිණිස නිවැරදි ස්මරණයක් දහම් දැනුමක් ලබා ගැනීම පිණිස ඒ වගේ යම්කිසි වැඩපිළිවෙලක් කරන්න ඕන. මේ කටයුතු කරන අතරේ පත්තරත් බල බල ටීවීත් බල බල ඊළඟට ඒ හැම එකක්මත් කර කර ධර්මයේ හැසිරෙන්න කල්පනා කළොත් නම් කාලි මදි. වඩ තීරණ හැටියට නම් කාලේ හොඳටම මදි. හොඳම දේ තමයි පත්තරයක් බලන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා නම් විනාඩි 5කින් ඉවර කරන්න ඒක. විනාඩි 5කින් ඒක මාත්‍රකා ටික බැලුවා අයින් කරන්න පත්තරේ ඉවරයි ඒකට. එහෙම නැතිව පත්තරේ අර මුලින් ඉඳලා බලලා ඊට පස්සේ අන්තිමට අච්චු කන්තුරුවේ ප්‍රසිද්ධ කරන ලදි කියන තැනටම කියවන්න ලෑස්ති වුණොත් එහෙම කියවන අය ඉන්නවා. අපි දන්න අය හිටියා වැඩක් නෑ ජීවිතේ කරන්න පත්තරේ අර මුලින් ඉඳලා අග පිටුවේ ඒ කෑල්ල වෙනකම්ම කියවනවා අපරාදේ සම්පප්පලාප. ඒ නිසා ඒව විනාඩි 5න් ඉවර කරන්න ඕන. රූපහානි බලනේව අනිවාර්යයෙන්ම බලන්න ඕන නම් විනාඩි 5න් ඉවර කරන්න ඕන. ඉවර කළා විවේකී ගන්න ඕනේ මේ ධර්ම ඥානය ලබා ගන්න. අන්න එයා තමයි දහම් දෙන්නම ඇති කරගන්නේ. මේකේ මතක තියාගන්න. මේකේ තමන්ගේ දක්ෂතාවයේ පුදුම විදිහට බලපානවා. මේ ධර්මයේ දියුණු කරගන්න. තමන්ගේ උත්සාහයේ පුදුම විදිහට බලපානවා. තමන්ගේ නුවණ පුදුම විදිහට බලපානවා. තමන්ගේ පින පුදුම විදිහට බලපානවා. පින හොයන්න බැරි නිසා ඒක අතාරින්න. අනිත්‍යව තේරෙන දේවල් ටික. පිනේ ප්‍රමාණය හොයන්න බෑ. සපින මට පින් නැද්ද පින් තියනවද කියන කාරණේ හොයන්න බෑ. මොකද නිවන් අවබෝධ කරන්න විනීදර භික්ෂුණීන් වහන්සේලා තුරින් අගතෙන් ලබන්න වාසනාවත් වෙච්ච පටාචාරාවත් පිස්සියෙක් වගේ ඇඳුන් නැතුව පාරේ පිස්සු ඇදලා දුවගෙන ගිහින් එක්කෙනෙක්. ඒ නිසා පින හොයන්න බෑ. නමුත් පින බලපානවා. අපිට මේ අපිට එකපාරට සිහිය පිහිටන්නේ නැහැ කියලා, අපිට සමාධියක් ඇති වෙන්නේ නැහැ කියලා, යෝනිසෝ මනසිකාරය දෙන්න අමාරුයි කියලා පින නැහැ කියන තීරණයට ආවොත් අපි මෝඩයි. පින නැහැ නෙමෙයි ඒකදී අපි කරන්න තියෙන්නේ. අපි සිහිය පිහිටුවා ගන්න තුරු මේක අතාරින්නේ නැහැ කියලා හිතන එක. අපි මේ ධර්ම මාර්ගයේ දියුණු කරන මේක අතාරින්නේ නැහැ කියන එක. පින නැහැ කියලා අපි අතහැරියොත්ම අපි මේ ලෝකේ මහා මැටි මිනිසුන්ගේ ගණයට අයිති වෙන්නේ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ ධර්ම මාර්ගයේදී බාහිර මිනිසුන් පින අහන්න තේරෙන්නේ නැහැ. පින හොයන්නත් බෑ. එහෙම පින අවබෝධ කරන්නත් බෑ. පින දකින්න ක්‍රමයකුත් නැහැ. ඒ නිසා අපි මේ ධර්ම මාර්ගයේදී පින කියන්නේ පුදුම එකක්. දැන් අපි දන්නවනේ අර වෙච්ච දේ අර මුගලන් හවුදුරු වසන් කරගන්න ඇවිල්ලා විමලානේ විමලා කියන අර මේ විසඟන ගණිකාව ආවනේ මුගලන් හවුදුරු වැඩ හිටිද්දි මුගලන් හවුදුරු ඉස්සරහා මේ ආවා දඟර නැටුම් දාගෙන. මුගලන් හවුදුරු ඇහුවා මොකද මේ මොකද මොකද ඔය අහලා මුගලන් හවුදුරු කියනවා එයි ගෑණියේ එයි මොඩි ඔබ දන්නවද මේ ශාරීරියේ හැටි මේ ශාරීරියේ වැස්ස කාලෙට උතුරුපු අසූචි වලක් වගේ කියනවා බලාපං කියන නුවණ පිහිටුපයි අන්න එහෙම මේක දකිනවා කියනවා හැ මොඩි අහනවා ඔබ හිතන්නේ මේ ආකාශයේ චිත්‍ර අඳින්නද මේ මහානකට අහනකට අර විමලම තමයි විමල කල්පනා කළේ කම්පා වුණේ නෑ සැලුනේ නෑ විමලා කල්පනා කළා තමුන්නා විමලා හරි එඩිතර කාන්තාවක් කෙලින් කතා කළා තමුන්නාසි මහා පුරුෂයෙක් මේ සමාජයේ මෝඩ මිනිස්සු බාල ජනයා මේ ස්ත්‍රී ශරීරයට වසඟ වෙන්නේ මඩවලේ ලගින හරක් වගේ තමුන්නාසි මහා වීර පුරුෂයෙක් කොහොමද මේක ලැබුවේ කියලා ඇහුවා ධර්මයේ කිව්වා බලන්න විමලා කයින් ගණිකාවක් වුණාට මනස කොහොමද කියලා විමල හොයපු දෙය තමයි එතන තිබුණේ අන්තිමට මොකද්ද විමල දන්නේත් නැහැ විමල විමුක්තිය කර යන මනසක් තිබිච්ච කෙනෙක් විමල කල්පනා කළා මමත් මේ මොකද්ද මේ ඇඟක් විකුණ යන්නේ කී තීරුම මමත් මේ වගේ කෙනෙක් වෙන්න ඕන කෙලීම ගියා බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ස්වාමීනි මට මොණිවරයක් වගේ නිකලී සිතකින් ජීවත් වෙන්න ඕනේ හොඳයි කියලා මහාන කියලා රහත් වුණා රහත් භික්ෂුණියක් වුණා. එතකොට බලන්න මේ හිත දියුණු කරපු ආකාරය හිත දියුණු වෙන කෙනෙක් වගේ නා යෝනිසු මනසිකාරය නැත්තම් නෝන්ජල් හිතක් නම් මහාන වෙලා කල්පනා කරයි අයියෝ මම කරපු දෙයක් මං ඒ කාලීකින් මට දන්නේ නැතුව මං අර උත්තමයන් වහන්සේගෙන අප්පා මං හිතපු දේවල් ඔහොම කී කියා එහෙනම් මනසෙන් වැටි වැටි පිස්සු හදා ගන්නවා. දැක්කද ජයගත්තේ හැටි? මෙන්න මේ හිතේ තියෙන අභියෝග ජය ගන්න උවමන වීරියවන්ත හිතක් ඕනේ. ඒ වීරිවන්ත හිතක් තියෙන එක්කෙනා තමයි මේක ජය ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අල්ලන් යන්නේ එහෙම එක්කෙනා. එහෙනම් අපේ කුසලතා මේ ධර්මය අවබෝධ කරගන්න බලපාන්නේ නැද්ද? සම්පූර්ණයෙන් බලපානවා. ඒ නිසා මේ පින්වතුන්ට මේ දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මේ දුර්ලභ අවස්ථාවේ අපේ හුස්ම ටික යන්න ඉස්සර වෙලා හොඳට සීය පිටුවා ගන්න, හොඳට නුවණ පිටුවා ගන්න, හොඳට චිත්ත ධෛර්යය ඇති කරගන්න, තමන්ගේ අභ්‍යන්තරේ පිටුවා ගන්න. මම මේක කොහොම හරි දිනු කරනවා කියලා මේක කී කියන්න ඕනේ. ඒ නිසා හැම කෙනෙකුටම මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සාදු සාදු සාදු.